Buddhang Buddhang Buddhang Vande Dhammang Dhammang Dhammang Vande Sanghang Sanghang Sanghang Vande Buddhang Dhammang Sanghang Vande Buddho Sarana Veva Sadaham Sarana Veva Sangha Sarana Veva Mitung Saranin Jayam Veva Samanta Chakravalesu Atra Gacchantu Devata Sandhammang Muni Rajas Sunantu Sagga Mokkadam Dhamma Savana Kalo Ayam Badanta Dhamma Savana Kalo Ayam Badanta Dhamma Savana Kalo Ayam Badanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Upaniyati loko anduo Attano loko anabissaro Assako loko sambang pahaya gamaniyam Uno loko atinto tanha dasoti Sadevat pinnatuni අදත් ඔබ මේ බලාපොරොත්තු වන්නේ බදාදා දිනයන් පැවැත්වෙන ධර්ම දේශනාවට හුඟකන් දීමටයි. පින්තුනේ හැමදෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අප මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශ බලන විට මුළු සමස්ත බුදුදහම කියලා කියන්නේ අපේ සිත පිරිසුදු කළා මානසික සැනසීම ලබා දෙන ධමයක්. මේ මානසික සැනසීම ලබා දෙන මාවතෙහි ප්‍රධාන වශයෙන් ගුණාංග දෙකක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එක පැත්තකින් මෛත්‍රී භාවනාව දිනු කිරීම, අනිත් පැත්තෙන් සතිමත් බව දිනු කිරීම. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ මෛත්‍රිය සහ සතිමත් බව පදනම් කරගත්තු අවිද්‍යාව දුරු කරන මාර්ගය, ප්‍රඥාව වඩන මාවත. මේ නිසා අප ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවකදී මේ කරුණ දෙක වැඩි දියුණු වෙන විදිහට අපේ වටා පිටාව පරිසරය සකසා ගන්නට ඕන, මානසිකත්වයේ සඳහා යොමු කරන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී විතරක් නෙවෙයි, ධර්ම දේශනාවෙන් පස්සේ ඔබ කටයුතු කරනකොට හැම වෙලාවෙම ඔබේ කය ගැන සිත ගැන අවධානයෙන් ඉන්න. නිතර ඔබ දකින්හන දේවල් පුද්ගලයන් ගැන මෛත්‍රී සහගතව කාලය ගත කරන්න. එපමණට ඔබේ කටයුතු බොහොමයක් සඵල වෙනවා. ඔබේ මානසිකත්වය දියුණු වෙනවා. හිතේ කෙලෙස් දුරු වෙලා මානසික සතුට, සහනය, නිවීම දිනෙන් දින මැති වෙන ආකාරය ඔබට දැක ගන්නට පුළුවන්. පින්තුනි, අප මුලින්ම ධර්ම දේශනාවට ආරම්භයක් විදිහට මෛත්‍රී භාවනාව ටික වේලාවක් පුහුණු කරනවා. ඉතින් මෛත්‍රී භාවනාව ගැන ප්‍රශ්නයක් ඇහුවා අපි, ඒකත් මුලදී පැහැදිලි කළම කරුණු විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මෛත්‍රී භාවනාව අංශ කිහිපකින් අපට වැදගත් වෙනවා. ප්‍රධානම දේ තමයි කෙනෙක් ධර්මයේ නොදැනගත්තත්, පරලොවක් විශ්වාස නොකරත් හැම කෙනෙක්ම කැමතියි තමන්ගේ හිතේ මානසික අසහනය දුරු කරගන්න. අනේ නිසා අද බටහිර ලෝකයේම මානසික ආතතිය දුරු කර ගැනීම සඳහා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට තියෙන ට්‍රීට්මන්ට් එකක් විදියට මෛත්‍රී භාවනා පුහුණු කරනවා. ලවින් කයින්ඩ්නස් මෙඩිටේෂන් එක. ඒ නිසා මෛත්‍රී භාවනා වැඩිීමේ මුල්ම පියවර මුල්ම ප්‍රතිලාභය ආනිසංසය තමයි අපේ හිතට පීඩාව ගෙන දෙන අමනාපය නැත්නම් වෛරය අඩු කළා හිත සතුටින් තබා ගන්නට අපට උපකාරවත් වෙනවා. බොහෝ විට අප අනිත් කෙනෙක් ගැන හිතේ අමනාපයෙන් නම් ඉන්නේ ඒ දේ සිද්ධියේ පුද්ගලයා ගැන බලන හැම දෙයක්ම අපට වැරදි විදිහටයි පේන්නේ. අපේ හිත නිතරම අපිරිසිදු වෙලා තියෙන්නේ. අපි කොච්චර අධ්‍යාපනයක් ලැබලා තිබුණත් කොයිතරම් ධනය තිබුණත් තමන් කායිකව කොච්චර නිරෝගීව හිටියත් මානසිකව යම් කෙනෙක් ගැන දැඩි අමනාපයෙන් නම් ඉන්නේ අප ලැබපු අර සියලුම සම්පත් අපට නිෂ්ඵල දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා මෛත්‍රී භාවනා වැඩිීමේ පළවෙනි අනිසංසය තමයි අපේ හිතේ තියෙන අසහනය දුරු කළා හිතේ සතුට දිනු කරලීම. ඊළඟට තවත් ඉදිරියට යනකොට අපට පේනවා මෛත්‍රිය දිනු කරනකොට අපි අනිත්‍යයත් එක්ක කටයුතු කරන ආකාරය එන්න එන්නම වෙනස් වෙනවා. වෙනද නිතරම අනිත්‍යය ගැන දෝෂාරෝපණයෙන් බලපුව අපි අනිත් කෙනාගේ පැත්තෙන් බලලා ඒ කෙනාගේ යහපත සඳහා අපි වැඩිපුර කටයුතු කරන්න උත්සාහ කරනවා. වෙනද අපි තමන් ඉස්මතු වෙන්න නැත්තම් තමන්ට වෙච්ච අසාධාරණය ගැන තමයි නිතරම කතා කළේ. නමුත් මෛත්‍රිය දිනු වෙනකොට බලන්නේ අනිත් කෙනාගේ පැත්තෙන් බලන මට්ටමට මනස හුරු වෙනවා. මේ ප්‍රතිඵලයක් විදියට තමා ඇසුරු කරන අය වෙනදට වඩා තමන් ගැන සුහඳව කටයුතු කරන්නට පෙළඹෙනවා. තමා ඉන්න නිවසේ පටන්ම ටිකෙන් ටික මේ වෙනස අපට දැක ගන්න පුළුවන්. අනිත් කෙනා ගැන නිතර සැලකිල්ලෙන් අනිත් කෙනාගේ පහසුව සඳහා අපි වැඩ කරනකොට මනුස්සානම් පියෝ හොති අමනුස්සානම් පියෝ හොති කියපු විදියට යා මනුස්සයන්ට ප්‍රිය වෙනවා. ඒ විතරක් නෙවෙයි එයා අමනුස්සයන්ට ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. එයා වටහා ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනැගෙනවා වෙනත් ලෝකවල සත්‍යයන් සමග. ඒ නිසා ඔහුගේ ටිකෙන් ටික මානසික සහනය දිනු වෙනවා. විතරක් නෙවෙයි පරිසරයනොත් ඔහුට වාසි සහගත සත්‍යයන් උදා වෙනවා. මේතර ඉදිරියට ගිහිල්ලා තවත් ලෙස බලන විට බුදුහාඳුරේ ඉතාම පැහැදිලිව දේශනා කළා ලෞකික මට්ටමේදී ආධ්‍යාත්මික ශක්තිය දිනු කරලිය හැකි ප්‍රධාන පුණ්‍යක්‍රියා තුනක් ගැන බුදුහාඳුර දේශනා කළා දාන සීල භාවනා කියලා. මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර දානේ ආනිසංස නොයෙක් ලෙස බුදුහාඳුර වර්ණනා කළා. දානෙට වඩා සීලේ ආනිසංස දැක්වුවා. සීලයටත් වඩා ඉහළ ආනිසංසයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෛත්‍රී භාවනා වැඩිීමේ ආනිසංස. ලෞකික වශයෙන් අප සිද්ධ කරන සියලු දාන ආදී පින්දහම් එක පැත්තක තිබ්බත් මෛත්‍රී භාවනා වැඩිීමෙන් 16 කලාවක්වත් වටින්නේ නැහැ. 16 පංගුවක්වත් වටින්නේ නැහැ කියලා මෙත්තා චේතුමිති සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. වේලාම් සූත්‍රයේ දැක්වෙනවා සියලු දානවලටත් වඩා ඒ විතරක් නෙවෙයි පංචශීල ආරක්ෂා කිරීම ආදී සීලයටත් වඩා ඉහළම ආනිසංස තියෙන දේ හැටියට මෛත්‍රිය දිනු කිරීම. එතකොට මෛත්‍රී භාවනා වැඩිම ආනිසංස විදියට අපට අනිත් අකුසල රැස්සක් යටපත් කරගැනීමේ හැකියාව තියෙනවා. අපේ කුසලයේ ඉතාමත් ශක්තිමත් කරලීමේ වේගවත්ම ක්‍රමය තමයි මෛත්‍රී භාවනා වැඩිම. අනිත් අතින් අපට අකුසල කර්ම ශක්තියෙන් යම් කිසි දෙයක විපාක දෙන්න තියෙනවා නම් ඒව යටපත් කරන්නට මේක ලොකු ප්‍රබල කර්ම ශක්තියක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පින අපට අපේ මියගිය ඥාතීන්ට දෙවියන්ට අනුමෝදන් කරලීමේ හැකියාවක් තියෙනවා. මේ ආදි වශයෙන් මෛත්‍රී භාවනා ආනිසංස විවිධ පැතිවලින් අපට සඳහන් කරන්න පුළුවන්. අන්නේ මෛත්‍රී වැඩීම මුලදී තමා සමීපේ ඉන්න තමාගේ නිවසේයට අපට මෛත්‍රී වඩන්න පුළුවන්. මේ නිවසේ සිටින සීල සත්ව සුවපත් වෙත්වා කියලා. ඊට පස්සේ මේ ගමේ මේ නගරේ මේ රටේ මේ විදියට ටිකෙන් ටික අපට මේ ලෝකයේහි මේ ගැලැක්සියේහි මේ විශ්වයේ ආදි වශයෙන් ටිකෙන් ටික බාහිරට මෛත්‍රිය පතුරවන්න පුළුවන්. මෙහෙම පැතිරවීම අර තමන්ගේ හිතේ මානසික අසහනය දුරු කරගන්නටත් කුසලයේ ප්‍රබල කරගන්නටත් හේතු වන තත්ත්වයක්. නමුත් මෙතනින් නවතින්නේ නැහැ බුදුදහමේ මෛත්‍රිය කියන එක. අප ඉදිරි දවසකදී මෛත්‍රී භාවනා පිළිබඳවම අවස්ථාවක් ලැබුණොත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෛත්‍රී භාවනා වැඩීමේ අවසාන ප්‍රතිඵලය තමයි ඒක විපස්සනාව සඳහා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ බැලීම සඳහා සමත කමඨහනක් ලෙස අපි පාවිච්චි කරන්නේ. අන්න එතෙන්දී අපි ටිකෙන් ටික බාහිර අය අපේ නිවසේ අය ගමේ රටේ ලෝකයේ සුවපත් වෙත්වා කියලා අපි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙද්දී ආදී වශයෙන් ප්‍රාර්ථනා කළා. අවසානයේ අපේ බලාපොරොත්තුව එකම අරමුණකට මෙය ගැනීම. නැත්තම් මෛත්‍රී භාවනා තුළම හිත සමාධිමත් කර ගැනීම. අන්නේ හිත සමාධිමත් කරනකොට අපි අර වචන හුඟක් කියපුවා කියන්නේ අපි එක පදයකට ඔක්කොම ටික ගන්නවා. සියලු සත්‍යෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා එක වචනයකින්ම හිත සමාධිමත් කරගන්න අපි උත්සාහ ගන්නවා. කාලයක් පිනොතුනි මෙහෙම වඩනකොට අප එක අරමුණක් තුළම හිත සමාධිමත් කරනවා. මේක ඉතාම ප්‍රබල මානසික තත්වයක්. මේ සිතේ සමාධිමත් බව තුළින් අපට පුළුවන් අපි අර කලින් අසා දැනගත්තු චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්නටත් රූපාදී ස්කන්ධ පංචකෙහි හට ගැනීම නිරෝධය දකින්නටත් අපට පුළුවන්කම තියෙනවා. ඊළඟට ධර්ම ග්‍රන්ථවල සඳහන් කරන දෙයක් තමයි අර මුළු ලෝකෙම අයට මෛත්‍රිය වඩලා අපි අවසානයේ එක පුද්ගලයෙක් දැන්ට ජීවත් වෙන එක පුද්ගලයෙක් කරමුණු කළා. ඒ කියන්නේ තමන්ගේ ලිංගිකත්වයට සමාන කෙනෙක්. දැන් ගැහණු කෙනෙක් නම් තමන්ගේ අම්මා හරි දුව හරි නංගි හරි ඒ වගේ කෙනෙක් අරමුණු කරලා වඩන්න පුළුවන්. ඒ වගේම පිරිමි පක්ෂයේ කෙනෙක් නම් තමන්ගේ තාත්තා හරි නැත්නම් තමන්ගේ දරුවෙක් හරි සහෝදරයෙක් හරි ඒ වගේ අරමුණු කරලා එක පුද්ගලයෙකු තුළ හිත සමාධිමත් කරන ක්‍රමයක් ධර්ම ග්‍රන්ථවල පැහැදිලි කරලා තියෙනවා. කෙසේ වෙතත් අවසානයේදී අපි එක වචනයකට කියලා එක වචනකින්ම හිත සමාධිමත් කරන මට්ටමටමපත් වෙනවා. මේ අවස්ථාවෙනට අපේ බලාපොරොත්තුව සමාධිය ශක්තිමත් කරගෙන සමාහිතෝ භික්ඛවේ අතහබෝතං පජානාති කියපු ආකාරයට සමාධිමත් වෙච්ච සිතින් ලෝක යථාර්ථයේ බැලීම අපි මෙතෙන්දී අපේක්ෂා කරන්නේ. ඉතින් මේ පියවර ඔබට පසුකල යන්නට පුළුවන් ටිකෙන් ටික. ඒ ගැන තවත් මොකද අහන්න තියෙනවද? මෛත්‍රී භාවනා ගැන අහපු ප්‍රශ්න තව මොකද අහන්න තියෙනවද? පැහැදිලිද ඒක? මට තියෙන ප්‍රශ්නේ තමයි අපි ප්‍රාර්ථනා කරනකොට හිතට අරමුණු වෙන්නේ නැති ප්‍රශ්නේ මට තියෙන්නේ. අරමුණු වෙන්නේ නැහැ කිව්වේ? දැන් gedara ayata maitri karanakota mama gedara mage inna sielo denama aramunu wenawa kawuda kiyala. දැන් ගමේ කියනකොට ස්වාමිනාස පොඩ්ඩක් උදාහරණකින් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මට මොකද්ද අරමුණු කරගන්න ඕනේ කියලා. ඔව් ප්‍රධාන වශයෙන් මෙතන සති නිමිත්ත තුල හිත තියාගෙන වැඩගත් වෙනවා. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු විදිහට තමන්ගේ නාසය ආශ්‍රිතව හිත තියෙනවා. හිත තියලා තමන් නිකන් ස්ටේජ් එකක ඉන්නවා. ගමේමයි ඉස්සරහා තමන් ඉදිරිපිට ඉන්නා වගේ කියලා හිතලා ඒ සියලුම දෙනා දැන් ඔබ වේදිකාවක ඉන්නකොට ඉදිරියේ ඉන්න අයට අපිට පුළුවන් නැතමිට වතුර ටිකක් දෙන්න. කුමන හෝ දෙයක් දෙන්න, අදහසක් ප්‍රකාශ කරන්න. අන්නේ වගේ ඒ පිරිස ඔඩියන්ස් එකක් විදිහට කියලා හිතලා ඒ ඇයට ඔබේ ළඟ තියෙන මෛත්‍රී සිතුවිල්ල සියලු සත්වෝ සෝ මේ හැම දෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා අර වේදිකාවක ඉඳලා කෙනෙක් ඉදිරියේ ඉන්න ඇයට පැන් ඉහෙනා වගේ ඔබට පුළුවන් ඒ අය කෙරෙහි මෛත්‍රිය වඩන්න. පස්සේ ගම නගරයේ ලෝකේ ගැන හිතන කොටත් ඒ වගේම මුළු ලෝකෙම අය ඒ අය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන හැඟීමෙන් ඒ ඇගෙන මෛත්‍රී වැඩි වෙනවා. ඔව් ඒ හැමදේම ෆිසිකලි අපි ඉදිරියේ ඉන්න පිරිසක් විදියට හිතන්නට ඕන. හිතල ඒ ඇගේ යහපත අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හොඳයි අප දැන් ටික වේලාවක් මෛත්‍රී භාවනා පුහුණු කරමු. අප කෙටියෙන් මෛත්‍රී භාවනාව වඩලා ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්න තුනේ සඳහා සෝදානම් වෙලා ඔබ සිටින ආසනයේම ශරීරය සැහැල්ලුවෙන් තබා ගන්න. ශරීරයේ ඍජුව තබාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන දැස් අඩවන් කරගනිමු. ඔබේ ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තය දක්වාත් දෙපා සිට හිස දක්වාත් ඔබේ ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. ඔබට දැන් දැනෙනවා ආස්වාස ප්‍රස්වාස කිරීම පිළිබඳව ක්‍රියාකාරීත්වය. ඒත් එක්කම ඔබේ නාසය ආශ්‍රිතව දැන් සිහිය පිහිටුවා ගන්න. නාසය ආශ්‍රිතව හිත තියාගනිමින් අප දැන් අවට පරිසරයේ සිටින හැම දෙනා ගැනම මෙසිත පුහුණු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ගමෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම රටෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලොව වෙසෙන සියලු සත්වයන් මගේම ඥාතීන් මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. හැම දෙනාගේම යහපත මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මුළු ලොවම මුළු විශ්වයම එකම දරු කැලක්සේ දකිමින් මා ඒ හැමට නිරතුරුව සෙත් පතනවා. වෙත්වා සෞසත හැමකල් නිදුකේ වත්වා සැපතට සමගිව මුනිකේ වෙත්වා සෞසත හැමකල් නිදුකේ වත්වා සැපතට සමගිව මුනිකේ වෙත්වා සෞසත හැමකල් නිදුකේ පත්වා සැපතට සමගිව මුනිකේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද අප ධර්මදේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි මජ්ඣිම නිකාය කියන ග්‍රන්ථයේහි මජ්ඣිම පඤ්ඤාසකේන රට්ඨපාල කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි රට්ඨපාල කියලා සිටු කුමාරයෙක් ගිහිගෙන් නික්මෙලා උන්වහන්සේ පැවිදි වීම සහ ඉන්පසුව එතුමා පැවිදි වීමට හේතු වෙච්ච කරුණු විස්තර කරන සූත්‍රයයි රට්ඨපාල සූත්‍රය කියලා කියන්නේ. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා අවස්ථාවක කුරුරට උන්වහන්සේ තුල්ල කොට්ටිත කියන ප්‍රදේශයේහි වාසය කළා. මේ තුල්ල කොට්ටිත කියන ප්‍රදේශයේහි බුදුරජාණන් වහන්සේ වාසය කරනකොට උන්වහන්සේ බැහැ දකින්නට බොහෝ දෙනෙක් ඒ වැඩ සිටපු ස්ථානයට ආවා. ඒ වන විට බුදුරජාණන් වහන්සේගේ ගුණ බොහෝ ස්ථානවල පැතිරලා තිබුණා. මේ වගේ ශාක්‍ය කුලයෙන් පැවිදිච්ච උත්තමයන් වහන්සේ කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලිනවා. උන්වහන්සේ අරහං, සම්මා සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තර පුරිස ධම්මසාරති, සත්තහ දේව මනුස්සානං, බුද්ධ භගවා කියන මේ ගුණයන්ගෙන් යුක්ත උත්තමයන් වහන්සේ කෙනෙක් කියන කාරණාව පිළිබඳව කීර්ති ගෝසාව භාරතේ නො එක් ප්‍රදේශවල පැතිරලා තිබුණා. මේ නිසා භාගතුන් වහන්සේ මේ තුල්ල කොට්ටිත කියන නියංගමෙහි වාසය කරනකොට උන්වහන්සේ බැහැ දකින්නට බොහෝ දෙනෙක් ආවා. උන්වහන්සේගෙන් ධර්මශ්‍රවණය කළා. මේ විදිහට බොහෝ පිරිසක් භාගතුන් වහන්සේ මුණගැහෙනට යනවා දැක්කා. ඒ ප්‍රදේශයේ හිටිය සිටුවරයෙක්ගේ සිටු පුතා. ප්‍රදේශයේ ඊටාම ධනවත් කෙනා හැටියට හිටපු සිටුවරයාට හිටිය එකම පුතා තමයි මේ රට්ඨපාල කියලා කියන්නේ. ඔහුට රට්ඨපාල කියලා කියන්නේ ඒ ප්‍රදේශයටම රටටම කිසියම් වෙසෙනයක් ඇති වෙච්ච අවස්ථාවකදී ඒ රටට මුණත් කැම දෙන්න පුළුවන් මට්ටමේ හි පහසුකම් සපයන්න පුළුවන් මට්ටමේ ධනයක් තිබිච්ච කෙනෙක් විදිහටයි සැලකන්නේ. මෙවැනි ධනයකින් යුක්ත මේ කුමාරයා බැලුවා මේ බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ හමු වෙන යනවා, මේකට හේතුව මොකද්ද කියලා. ඉන්පසු උන්වහන්සේට එතුමාට තේරුම් ගියා මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන යන්නේ උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න මේ යන්නේ කියලා වැටහුණා. මේ නිසා මෙතුමා තීරණය කළා මෙච්චර පිරිසක් යනවා නම් මාත් මේ විදියට ගිහිල්ලා උන්වහන්සේ මුණ ගැහෙන්න ඕන කියලා. මෙහෙම හිතපු මේ රට්ඨපාල කුමාරයා අර පිරිස යන මාවත දිගේ පිටුපස්සෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානයේහි කෙළවර ඉඳගෙන ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කළ ඉවරුණාට පස්සේ මොහු බුදුහාඳුරන්ගේ සමීපයට ගිහිලා කතා කළා. ඔහු කියනවා, ස්වාමීනි, මං ඔබ වහන්සේගේ ධර්මයට බොහෝම පැහැදුනා. ඒ ධර්මයේ ගැන සූත්‍රය සඳහන් කරනවා, ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සබ්බෙන්ජනං කේවල පරිපූර්ණං කියලා. මුල මැදාග යහපත් වූ හත්පසින් විසිතුරු මේ ධර්ම දේශනා කරනකොට මේ තැනැත්තාට ලොකු පැහැදීමක් ඇති වුණා. පැහැදීමක් ඇති වුණා විතරනේ ඔහු කල්පනා කළා මේ ධර්ම සම්පූර්ණ බ්‍රහ්මචර්යා ජීවිතයක් ගත කරන නම් ධර්මට අනුකූලව ගෙදරින් එක සම්බාධෝයන් ගරාවාසෝ නිවස සම්බාධක සහිත දෙයක්. ඒ නිසා ගිහිගෙන් නික්මනෝතින් තමයි මේක සම්පූර්ණ ලෙස සම්පූර්ණ කරන්න පුළුවන් කියන විශ්වාසයක් ඇති වෙලා භාගතුන් වහන්සේගෙන් සඳහන් කළා ස්වාමීනි මට ධර්ම ගැන ලොකු ප්‍රසාදයක් ඇති වුණා. මේ ධර්ම ගැන සම්පූර්ණයෙන්ම කැප වෙලා රකින්නට ඔබ වහන්සේගේ ශාසනය මම පැවිදි වෙන කැමතියි කියලා. මෙහෙම සඳහන් කරාම බුදුහාමුදුරු සඳහන් කරනවා ඔබ දෙමෝපියන්ගෙන් අනුමැතිය අරගෙන දෙන්න කියලා. එතෙන්දී ਉਹ සඳහන් කළේ ස්වාමීනි මම තවම දෙමෝපියන්ගෙන් නම් ඒ සඳහා කැමැත්ත ගත්තේ නැහැ කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ සඳහන් කළා පැවිදි වෙන නම් දෙමෝපියන්ගෙන් අවසර අරගෙන එන්නට ඕන. ඔබට ඊට පස්සුව පැවිදි වෙන්න පුළුවන් කියලා. ඊන්පසුව මේ රට්ඨපාල කුමාරයා බුදුරජාණන් වහන්සේට ඒ සඳහා කැමැත්ත සඳහන් කරලා ඔහු තමගේ නිවස බලා ගමන් කළා. ගෙදරට ගිහිලා ਉਹ සඳහන් කළා මම ආද බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. ධර්මය ගැන මට ලොකු පැහැදීමක් ඇති වුණා. මේ ධර්මය නිසසේ රකින්න නම් සපුරාම බ්‍රහ්මචර්යා ජීවිතයක් ගත කරන්න නම් ගෙදරින් එක බාධාවක් මම තීරණය කළා පැවිදි වෙන්න කියලා. දෙමව්පියන්ගෙන් අවසර පැතුවා. මේ අවස්ථාවේදී දෙමව්පියෝ කැමති වුණේ නැහැ මේ දරුවා පැවිදි වෙනවට. ඔවුන් සඳහන් කළේ ඔබට මේ නිවසේ ඉඳගෙන දාන ආදී පින්දහම් සිදු කරන්න පුළුවන්. ඔබ අපට ඉන්න එකම දරුවා මේ මහත් වූ ධනයට සිටු තණ්ඩතුරට හිමිකම් කියන එකම පුද්ගලයා ඔබ. ඔබේ වෙන්වීම අපේ මරණයේ දිවස් අපි බලාපොරොත්තු වෙන්නේ. මැරුණට පස්සෙවත් ඔබෙන් වෙන්වීමක් අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබ තමයි අපට ඇහැක් වගේ ඉන්නේ. ඒ නිසා ඔබ පැවිදිුණට අපි කැමති නැහැ කියලා. මේ රටපාල කුමාරයේ අවස්ථා කිහිපයකදීම දෙමව්පියන් අවසර ඉල්ලුවා. නමුත් අවසර දුන්නේ නැහැ. ඊට පස්සේ මොහු තීරණය කළා දෙමව්පියන්ගෙන් අවසර ලැබෙනකන් කැම බීම නොගෙන නිරාහාර වෙන්න තීරණය කළා. දින ගාණක් ගත වුණා. එහෙත් මොහු තමගේ අදහස වෙනස් කළේ නැහැ. දැඩිය බලාපොරොත්තුවක් තියුණේ පැවිදි වෙන්න. ඉතින් දෙමව්පිය බැලුවා තව ටික දවසක් ගියොත් මේ දරුවට ලොකු අනතුරක් එනවා. ඒ නිසා දෙමව්පියෝ කළේ මේ රට්ඨපාල කුමාරයාගේ හිට යාළුවන්ට මේක ගිහිල්ලා කිව්වා. ඔබේ යාළුවා මෙන්න මේ වගේ තීරණයක ඉන්නවා. ඔහු කැම බීම ගන්නෙ නැහැ කියලා සඳහන් කළා. ඊට පස්සේ ඒ යහළුවත් ඇවිල්ලා කතා බහ කළා මොහොව වෙනස් කරන්න. නමුත් කිසිසේත්ම මේ රට්ඨපාල කුමාරය හිටපු ස්ථාවරත්වය වෙනස් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මේ යහළුවන් බුද්ධිමත් අය ඔවුන් දෙමව්පියන් සඳහන් කළා මව්පියනේ මේ දරුවාට දැනට මහාන වෙන අවස්ථාව දෙන්න. ඔහු පසු කාලීනව නැවත ගිහි ගෙදරට එන්න උනත් පුළුවන්. ඔහුට අවසර නොදුනොතින් ඔහුව දැක ගන්නවත් ලැබෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතේ නැති වුණොත් කියලා. මෙහෙම කරුණ සඳහන් කරනකොට දෙමව්පිය තීරණය කළා මේ කුමාරයට පැවිදෙන අවසර දෙන්න. ඊට පස්සේ දින කිහිපයක් ඉඳලා තමගේ ශරීරය ප්‍රකෘතිමත් කරගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා මේ කුමාරයා පැවිදි වුණා රට්ඨපාල ස්වාමීන් වහන්සේ නමින්. භාගතුන් වහන්සේ වෙතින් කමඨහන් ගත්තු රට්ඨපාල කුමාරයා රට්ඨපාල හාමුදුරුවෝ ඈත ප්‍රදේශයකට ගිහිල්ලා බණ භාවනා කළා. වැඩි කලක් යන කලින් උන්වහන්සේ රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පස්සේ චේකල ස්වාමීන් වහන්සේගේ ලක්ෂණයක් තමයි හැකියාව තිබිච්ච අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන ඇවිල්ලා උන්වහන්සේලා ලබාගත් හෝ ආධ්‍යාත්මික දියුණුව බුදුරජාණන් වහන්සේ අභියස සඳහන් කළ තියෙනවා. ඇතැම් අවස්ථාවල බුදුහාඳුර බැහැදකට පස්සේ තමන්ගේ ඥාතීන් හිටියනම් විශේෂයෙන් දෙමව්පියෝ හිටියනම් දෙමව්පිය මුණ ගැහෙන්න දෙමව්පියන් ඉන්න මාවතේ ඉදිරියේ පිණ්ඩපාතය යෑමක් එකල චාරිත්‍රයක් වශයෙන් තිබුණා. ඉතින් මේ රට්ඨපාල හාමුදුරුවොත් දැන් මහරහතන් වහන්සේ නම උන්වහන්සේ භාගතුන් වහන්සේට මේ ආධ්‍යාත්මික දියුණුව ගැන සඳහන් කළා. ඊට පස්සේ උන්වහන්සේ තීරණය කළා තමන්ගේ මව්පියන් බැහැ දකින්නට යන්නට. එකපාරම ගෙදරට ගියේ නැහැ. උන්වහන්සේ කලේ නිවස ඉදිරි පිටින් පිණ්ඩපාතය වැඩම කළා. අම්මලට තාත්තලට මේ දරුවාව හඳුනා ගන්න බැරි වුණා. ස්වාමීන් වහන්සේව හඳුනා ගන්න බැරි වුණා. ඒ නිසා ඇත්තටම උන්වහන්සේට මුලින් දානේ බෙදුවේ නැහැ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේට ටිකක් දෝෂ ආරෝපණයකුත් කළා. ඔවුන්ට හිටිය එකම දරුවක් නැතුනේ මේ වගේ ශ්‍රමණයෙක් හේතුවෙන් කියලා අප්‍රසාදයක් ප්‍රකාශ කළා කියලා සූත්‍රය සඳහන් කරනවා. කෙසේ වෙතත් පසුව මේ ස්වාමීන් වහන්සේව හඳුනාගෙන නිවසට වැඩමවලා බොහොම ගෞරවයෙන් දානය පූජා කරපු ආකාරය සඳහන් වෙනවා. ඊට පස්සේ දෙමව්පියන්ට ධර්ම දේශනා කළා. මේ රටපාල හාමුදුරුවේ ප්‍රදේශයේ හිටපු කෝරව්වේ කියන රජතුමාගේ රාජ උද්‍යානයේ විවේකීව වාසය කළා. මෙහෙම විවේකීව මොනවහන්සේ ඉන බව ආරංචි වුණාට පස්සේ ප්‍රදේශයේ රජතුමා තීරණය කළා මේ රටපාල හාමුදුරුවන් මුණ ගැහෙන්නට එන්න. එවිල උන්වහන්සේ සමග සුහදව කතා බහ කරලා උන්වහන්සේගෙන විශේෂ ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? රජතුමා අහනවා, ස්වාමීනි බොහෝ දිනක් මහන වෙන්නේ මේ පැවිදි ජීවිතයට එන්නේ ඇතැම් විට තමන්ට කාත් කවුරුවත් ඥාතින් නැති වුණාම, සමහර විට ධනෙ නැති වුණාම, සමහර විට වයසට ගියාම, සමහර විට ලෙඩ වුණාම. ඔබ වහන්සේට මේ කිසිම ගැටලුවක් නැහැ. ඔබ වහන්සේට හොඳට ඥාති මිත්‍රාදීන් ඉන්නවා, තාම දෙමව්පියෝ ඉන්නවා. ඔබ වහන්සේට ධනෙන් අඩුවකුත් නැහැ, විශාල ධන ස්කන්ධයක් තියෙනවා. ඔබ වහන්සේ මහලු වෙලත් නැහැ, මේ බද්දර යවුවනේ ඉන්නේ. ඒ වගේම ඔබ වහන්සේ ලෙඩ වෙලත් නැහැ, ඉතාම හොඳ සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව කාලය ගත කරනවා. එහෙනම් ඇයි මෙවැනි තත්ත්වයටපත් නොවෙත් ඥාති වෙසණයක්, ධනහානියක්, වයෝවෘද්ධ භාවයක්, රෝගී භාවයක්, මේ තත්ත්වයක් නොමැති වෙයි ඔබ මේ මහත් වූ ධනස්කන්ධයක් අත්හැරලා මේ බද්දර යවන වයසේදීම පැවිදුණේ ඇයි කියලා රටපාල හාමුදුරන්ගෙන් ප්‍රශ්න කළා. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේ පැවිදි වෙන හේතුන් කාරණා මොනවද කියලා. රජතුමාට කියනවා, රජතුමනි මම බුදුරජාණන් වහන්සේ වෙතින් කරුණු හතරක් කලින්ම දැනගත්තා. දැනගෙන ඒ ගැන පැහැදිලි මැටි කරගෙනයි මා මේ විදිහට කලින්ම පැවිදුනේ කියලා. මොනවද ඒ කරුණු? උපනීයති ලෝකෝ අද්දුහෝ. මේ ලෝකයා, මේ සත්වයා ටිකෙන් ටික වයසට කරා යනවා. මහලු වීම, වැය වීම, දිරාපත් වීම කරා දිනෙන් දින ගමන් කරනවා. මෙන්න මේ කාරණේ මා භාගතුන් වහන්සේ වෙතින් අසා දැනගත්තා. ඒ නිසා මම කලින්ම මහණුණා කියලා. එතකොට පැවිදි වෙන හේතු වෙච්ච පළවෙනි කාරණේ මොකද්ද? අපි ඉක්මනටම වයසට යනවා, දිරාපත් වෙනවා, මහලු වෙනවා. මෙන්න මේ தත්ත්වය තමයි මහණ වෙන පළවෙනි හේතුව. දෙවෙනි කාරණේ තමයි අත්තහන ලෝකෝ අනබිස්සරෝ. අපට අපගෙන ලොකු ස්වාධීනත්වයක්, අධිපතිභාවයක් නැහැ. අපිට ටික කලක් යනකම් අපේ ශරීරය පරිහරණය කරන්න, පාලනය කරන්න පුළුවන්. නමුත් කාලෙකදී අපේ පාලනයෙන් තොර වෙනවා මේ අපේ ජීවිතය. අපටවත් අපේ ජීවිතය ගැන අධිපතිභාවයක්, පාලනයක්, ඉසුරුමත් බවක් අපට කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ නිසාත් මා පැවිදුණා කියලා සඳහන් කළා. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ, තමන්ට තමන්ව පාලනය කරන්න බැරි නිසා. තුන්වෙනි කාරණේ තමයි අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන්. අප සංසකෝ සියලුම දේවල් කවදා හරි දවසක අත්හැරලා යන්න සිද්ධ වෙනවා. කිසිම දෙයක් සදාකාලිකව අපිට අයිති නෑ. අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනේ සියල්ලක්ම අත්හැරලා යන්නට ඕන. මෙන්න මේ අත්හැරලා යන්න සිද්ධ වෙන බව මා කල්පියාම දැනගෙන බුදුරජාණන් වහන්සේ වෙතින් මා මේ සියලු සම්පත් අත්හැරලා පැවිදුණා කියලා සඳහන් කළා. හතරවෙනි කාරණේ තමයි ඕනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ. මේ ලෝකයට කොච්චර සම්පත් තිබුණත් කවදාවත් ඇති වෙන්නේ නැහැ. නිතරම මදී කියන හැඟීමෙන් තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. මෙන්න මේ කරුණත් මා බුදුරජාණන් වහන්සේ වෙතින් අසා දැනගත්තා කියලා. පින්නතුනි, අද වුණත් කෙනෙක් පැවිදි වුණාම, විශේෂයෙන් තරුණ වයසේදී කෙනෙක් පැවිදි වුණාම බොහෝ දෙනෙක් කරන ප්‍රශ්නයක් තමයි, ඇයි මෙච්චර මේ සම්පත් තිබිද්දී ඇයි මේ ගෙදර ඉන්න බැරුව මේ වගේ යන්නේ ඇයි කියලා ඇහුවා. අහනවා. අන්නේයට තියෙන හොඳම පිළිතුර තමයි මේකින් සඳහන් කරන්නේ. භාගතුන් වහන්සේ වරක් දේශනා කරන මේ තථාගත දහම ලෝකයේ බබලන්න හේතු වෙන්නේ ඇයි කියලා. ඒකට හේතු වන කරුණු තුනක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මොනවද ඒ? මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන මේ කාරණේ. අපි හැමදාම එකට තරුණයෝ වගේ ඉන්නවා පුළුවන් නම්, හොඳ ශරීර සෞඛ්‍යයෙන් නිරෝගී භාවය අපට සදාකල්ම ජීවත් වෙන්න පුළුවන් නම් අපට ධර්මයක් අවශ්‍ය නැහැ. අපට ධර්මයක් අවශ්‍ය වන්නේ මේ තියෙන සම්පත් ඉක්මනටම වැය වෙලා යනවා. ඇතැම් විට ඒ සම්පත්ම විපත් බවට පත් වෙනවා. ඒ වගේම අපි හැමදාම ජීවත් වෙන්නේ මේ ශරීරය සම්පූර්ණයෙන්ම අත්හරින සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, කර්මානුරූප අපි නැවත උපදිනවා. මෙන්න මේ කරුණු තුන තමයි අප ධර්මයකට පැමිණෙන ප්‍රධානතම හේතුව. ඇයි ඒකට හේතුව? මේ තියෙන සම්පත් ටික ටික වැය වෙලා යනකොට, දිරාපත් වෙනකොට, මහලු වෙනකොට අපේ තියෙන මානසික සතුට එන්න එන මඩු වෙනවා. අපි කායිකව නිරෝගීව සතුටෙන් ඉන්න අපේ ටිකෙන් ටික රෝගී තත්ත්වයට පත් වෙනකොට අර සතුට නැති වෙනවා. කොයිතරම් ධනෙ, ඥාතීන් ඒ වගේ මාධ්‍යාපනයක් තිබුණත් මේ අභියෝග හමුවේදී අපට මානසිකව දරාගන්න අමාරු වෙනවා. ඒ වගේම අපි කවදා හරි දවසක සපුරාම මේ ජීවිතයෙන් නැද්දක පියාගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි නැවත කර්මාරූපෝ ඉපදෙනවා. මෙන්න මේ කරුණ තුන තමයි ලෝකයේ ධර්මයක් බබලන හේතුව සහ ලෝකයේ ශාස්ත්‍රවරයෙක් ආධ්‍යාත්මික ගුරුවරයෙක්ගේ අවශ්‍යතාවය මෙන්න මේ කරුණ තුනයි කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. මහලු වීම, මරණය සහ ඉපදීම කියන මේ කාරණා තුන. මේ සූත්‍රයෙන් කරුණ කිහිපයක් අපට පැහැදිලි කරගන්න පුළුවන්. එකක් තමයි මේ ලෝකය කියන්නේ මොකක්ද කියන එක. මේ කරුණ හතරේම ලෝකෝ කියන පදය තියෙනවා. ලෝකෝ කිව්වහම අපිට බොහෝ වෙලට හිතෙන්නේ මේ බාහිර පේන ලෝකය කියලා. බාහිර ලෝකේ තමයි අපිට පේන්නේ. නමුත් මේ සූත්‍රයෙන් අපි විසඳා ගන්න යුතු කාරණේ තමයි ලෝකය කියන්නේ මොකක්ද. ඊළඟට ඇත්තටම අපි ආධ්‍යාත්මික ජීවිතයකට ළඟා වෙන්න ඕන ඇයි? එහෙම ළඟා වෙන්නට අපට බලපාන හේතුව මොකක්ද? එහෙම ලබන ආධ්‍යාත්මික ජීවිතය අපි ටිකෙන් ටික දියුණු කරගන්නේ කොහොමද? ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුවට අපේ ජීවිතයේ සිදුවන පරිවර්තනය මොකක්ද? මෙන්න මේ කරුණ ගැන අපට පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන. අප මුලදීම පින්න තුනේ සම්මා දිට්ඨිය ගැන කරුණ කිහිපයක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. සම්මා දිට්ඨිය ගැන ප්‍රශ්නෙකුත් අහලා තිබුණා. සම්මා දිට්ඨිය අවස්ථා දෙකක් තියෙන එකක් තමයි කම්මසගත සම්මා දිට්ඨිය, අනික චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට අපට ලැබෙන මුල්ම අවබෝධය තමයි අපේ හිත මුල් වෙලා කරන කයින් වචනෙන් සිතින් සිදු කරන දේවල්ට ඊට අනුරූප වූ විපාක ලැබෙනවා කියන කාරණේ. මේක තමයි අප ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන පළවෙනි ආනිසංසය. අපේ හිත අපිරිසිදු යමක් කිව්වතින්, කරවතින්, සිතුවතින් එහි අපට අනිෂ්ට විපාක, අකුසල විපාක, දුක් විපාක විඳින සිද්ධ වෙනවා. අපේ හිත පිරිසිදු යමක් කළොතින්, කිව්වතින්, සිතුවතින් අර පිරිසිදු සිත නිසා අපට එහි ආනිසංස සැප විපාක ගෙන දෙනවා. මෙන්න මේක තමයි කම්මසගත සම්මාදිට්ඨිය කියන්නේ. මේ අවබෝධය ලැබෙච්ච කෙනා කරන්න මොකද්ද? හැකිතාක් සබපාපසකරණම් කියපු විදිහට අකුසල දහමලින් මිදෙනවා. ඇයි එහෙම කරන්නේ? මෙතනට තා කැමති නෑ තමයි මානසික දුක් විඳින්න. ඔව් කැමති ජීවිතේ සතුට විඳින්න. සතුට විඳින්න නම් හිත පිරිසිදු කරගෙන ඉඳලා පුළුවන් කමක් නෑ කියන එක ගැන අවබෝධයක් එනවා. ඒ වගේම කුසල සූප සම්බදා හැකිතාක් දුරට කුසල සිද්ධ කරනවා. දානමේ වශයෙන්, සීලමේ වශයෙන්, භාවනාමේ වශයෙන් ජීවිතේ ලස්සන වෙන, ජීවිතේ අලංකාර වෙන, චිත්තාලංකාරං චිත්තපරික්කාරං කියපු විදිහට මෙන්න මේ කර්මයන් තමයි වැඩිපුර ජීවිතේ සිදු කරනවා. ඔහුගේ දෑතින්, ඔහුගේ ශරීරයේ මෙහෙවලා කරන්න පුළුවන් උපරිම යහපත ලෝක වෙනුවෙන් කරනවා. ඇයි ලෝකෙට යහපත කරන්නේ? කෙනෙකුට හිතෙනවා ලෝකේ දුප්පත් නිසා, ලෝකේ අසරණ නිසා, ලෝකයට අවශ්‍යතාවයක් තියෙන නිසා උදව් කරනවා කියලා. ඒක තමයි මානව ගුණාංගය. ඒක තමයි මිනිස්කම. නමුත් ආධ්‍යාත්මික ජීවිතයේ ඉන්න කෙනාගේ බලාපොරොත්තු ඊටත් වඩා ඉහළයි. ඔහු දන්නවා බාහිර අයට උදව් කිරීම, බාහිර අයට වගේම තමන්ටම කරගන්න යහපතක් කියලා. මේක තමයි කර්මෙන් ලැබෙන අවබෝධය. ඔබත් මේ දිනවල ඇතැමිට බොහොම බියෙන් සැකෙන් දුකෙන් ඉන කාලයක්. ඇතැමිට ඔබේ දරුවන් ගැන විතරක් බලාගෙන ඉන්න කාලයක්. හැබැයි ඔබට පුළුවන් නම් ඊටත් වඩා බැහැරට ගිහිල්ලා ඔබේ අසරණ ඥාති කෙනෙකුට සලකන්න, ගමේ ඉන්න දුප්පත් කෙනෙකුට සලකන්න, ලෙඩ වෙච්ච කෙනෙකුට උපස්ථාන කරන්න, ඒ වගේම ලෙඩ වෙලින් නැට මෙස්සිත වඩන්න, ලෙඩ වෙල දුක් විඳලා ඉන්න සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ කාලේ මේ යන අයට ඔබේ නිවසේම ඔබට පුළුවන් බුද්ධ පූජා පවත්වලා අනේ මේ දිනවල මරණයට පත් වෙන අය සුවපත් වෙත්වා, ඒ අය සුගතිගාමී වෙත්වා කියලා ඔබට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. බලන්න මේ දේවල් කරනකොට පින්නතුනි, බාහිර කෙනාට යහපතක් සිද්ධ වෙන වගේම ඊටත් වඩා කොච්චර යහපතක් ඔබේ ජීවිතයට වෙනවද? කම්මසගත සම්මාදිටිය තුල ඉනකොට පින්නතුනි වෙනස මෙන්න මේකයි. අපි දැනට ඉතාම සමීපතම ඥාතින සලකමින් ඉන්නේ. නමුත් මෙන්න මේ පටු මානසිකත්වය වෙන් වෙලා, වඩාත්ම පුළුල් වෙලා අපි ලෝකයක් ගැන හිතන්න පටන් ගන්නවා. මේ මුළු ලෝකෙම ඉන්නේ අපේ අතීතගත අම්මල තාත්තල නේද, දරුවෝ නේද කියන හැඟීමක් ආවට පස්සේ හැම මොහොතෙම බලන්නේ ලෝකේ ඉන්න කෙනෙකුට පිටක් වෙන්න. ජීවත් වෙන ඇට විතරක් නෙවෙයි, තමන්ගේ දෑසට නොපෙනෙන මිය ගිහිපු අය වෙනුවෙනුත් දිනපතාම පින්කල පින් අනුමෝදන් කරනවා. සාමාන්‍ය දානමය පින්කම් විතරක් නෙවෙයි, ඔබ රකින සීලය ඒ අයට අනුමෝදන් කරනවා. ඔබ රකින මෛත්‍රී භාවනාවෙහි ආනිසංසය හැම දිනාටම අනුමෝදන් කර කර ඒ ලෝකයකට ඔබ යහපත ප්‍රාර්ථනා කරනවා. මේක තමයි කම්මස්සකතා සම්මාදිට්ඨි ලක්ෂණය. ඒ සම්මාදිට්ඨි ඉඳලා සම්මා වාචා සම්මා කම්මන්තාදී ආරසංග මාර්ගයේ අංග සම්මා සමාධිය දක්වාම සමාධි අරමුණක් සමතකමටහන දිනු කිරීම මට්ටම දක්වාම අපට ඉහළට දිනු කර ගන්න පුළුවන්. මේක තමයි කම්මස්සකතා සම්මාදිට්ඨි ලක්ෂණය. ඊළඟට දෙවෙනි කාරණේ චතුසත්‍ය සම්මාදිට්ඨිය. කොහොමද මේ ලෝකේ යථාර්ථය, කොහොමද අපේ ජීවිතේට දුක එන්නේ කියන කාරණය අවබෝධ කර ගැනීම. අපට දුකක් එන්නේ කොහොමද? අපි දකින රූපය වෙනස් වෙනකොට, අපට අහන ශබ්දය අපි අකමැති ශබ්දයක් අහනකොට, අපි කැමති දේවල් වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවා. මේක තමයි සාමාන්‍ය දුකටපත් වීමේ හේතුව. නමුත් මේන් පිටුපස්සේ තියෙන අවිද්‍යාව අපි බලන්නට ඕන. මේ අවිද්‍යාව නිසා සීලම දුක් එක හටගන්නේ. මොකද තියෙන අවිද්‍යාව? අපේ ඇසට රූපයක් පේනකොට අපි හිතන් ඉන්නේ මේ පේන මේ මොහොතේ පේන රූපය මම මේ දකිනේ කියලා. ඇත්තටම පේනතේ ලෝකේ රූපයක් තියෙනවා. නමුත් ඒ අපි දකින රූපය හඳුනාගන්නේ තේරුම් ගන්නේ ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සේ කියන මේ අවස්ථා ගානක් ගත වෙලා ගිහිපු තැනකයි අපි ඒ නිරුද්ධ වෙච්ච රූපය අපි මනසින් තේරුම් ගන්නේ කියන අවබෝධයට එන්නට ඕන. මෙන්න මේ අවබෝධයට අපි ආවොතින් අපේ හිත රූපය තුල බැසගන්නේ නැහැ. ඇසට රූපයක් දකිනකොටම, කනට ශබ්දයක් අහනකොටම, දිවට රසයක් විඳිනකොටම, නාසයට ගඳ සුවඳක් ආග්‍රහණය කරනකොට, ශරීරයට පහසක් ලබනකොට මේ හැම වෙලාවෙම අපි දකින්නේ මේ තමන් මේ අත්දැකීම තේරුම් ගන්නේ මනසින්. මනසින් මේ අත්දැකීම තේරුම් ගන්න අවස්ථාවේදී අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා කියලා දකිනවා. දකින්න දකින්න මොකද්ද වෙන්නේ? අර බාහිර රූපය තුල හිත බැස ගන්න අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙච්ච පමණට බාහිර ලෝකයක් ඇතයි කියන ගන්න බව තණ්හාව දුරු වෙනවා. බාහිර ලෝකයේ තුල හිත බැස නොගත්තොත් පිනොතින අපට ටිකෙන් ටික දුක නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. මෙන්න මේ අවබෝධය තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේ දුක්ඛ සත්‍ය දකිනකොට ඔහු සමුදය සත්‍ය වෙච්ච අවිද්‍යාව භව තණ්හා කියන දෙක ටිකෙන් ටික දුර වෙනවා. අවිද්‍යාව භව තණ්හා දුරු කරන්නා මාවත ආරසංගික මාර්ගය කියලා තේරුම් අරගෙන හැකිතාක් දුරට ආරසංගික මාර්ගය තුල තමන්ගේ සමස්ත ජීවිතයම දිනචරියාවම සකස් කරගන්නවා. එම් පිටත තමා පොඩ්ඩක්වත් යන්නේ නැති මට්ටමට තමන්ගේ ජීවන චර්යාව සකස් කරගන්නවා. එතකොට එක අතකින් අපට කම්මසකතා සමාධිට්ඨිය ඉඳලා දානශීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කර අතරේදී අනිත් අතින් මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්තං හේතුඵල ධම ආරිනා න්‍යාය පටිසම්පාදයේ කියන මේ සිද්ධාන්තය ගැන අවබෝධයෙන් අපට නිතරම අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න පුළුවන්. පින්නතුනි මේක තමයි සම්මාදිට්ඨිය අවස්ථා දෙක. එතකොට තවත් ප්‍රශ්නයක් ඇහුවා භාවනා කරන අවස්ථාවේදී සක්මන් භාවනාව පිළිබඳව. පින්නතුනි භාවනා කමඨාන 40ක් බුදුදහමේ දැක්වෙනවා. ඒ තමයි දසකසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ආහාරයේ පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය සහ සතර ආරූප නැත්නම් සතර අරූපාවතරී ධානය කියලා. මේ කමඨාන 40 අපට ඉරියව් 4කදී කරන්න පුළුවන්. හිටගෙන ඉන්න අවස්ථාවේදී, ඇවිදිනකොට, වාඩි වෙලෙනකොට, සැතපෙනකොට. ඒ කමඨානවල ස්වභාවය අනුව මේ හතර ඉරියව්වේ විවිධ ඉරියව්වල අපට සිදු කරන්න පුළුවන්. සමහර භාවනා විශේෂයෙන්ම නිශ්චිත ඉරියව්වක් දක්වලා තියෙනවා වාඩි වෙලම කරන්න ඕන කියලා. නමුත් මෛත්‍රී භාවනා ආදී බුදුගුණ භාවනා ආදී කමටහන් තියෙනවා අපට සතර ඉරියව්දිම කරන්න පුළුවන් භාවනා. එතකොට සමහර අය ආනාපාන සතිය භාවනා වඩනකොට හිත එකපාර වැඩෙන්නේ නැහැ, තැඹෙට හිත අරමුණු කරා දුවනවා. එවැනි අය සක්මන් භාවනා කරනකොට සක්මන් භාවනාවේදී හිත සමාධිමත් වෙනවා. එතකොට සක්මන් භාවනාව කියන්නේ අපි භාවනා සඳහා භාවිත කරන ඉරියව්වක්. වාඩි වෙලා සිටි මෙඩිටේෂන් එක කරන වගේම තමයි වෝකින් මෙඩිටේෂන් එක. අපි සිටි මෙඩිටේෂන් එකේදී ඉඳගෙන කරන භාවනාවේදී මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මරණානුස්සති වඩන වගේ අපිට ඇවිදීමනොත් මේක කරන්න පුළුවන්. ඒක මුලදී ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් Taman ටික ටික ඉරියව්වට සතිමත් බව තියාගෙන සතිමත්ව ඇවිදීමෙන් පටන් අරගෙන කිසියම් නිශ්චිත දුර ප්‍රමාණයක සිහියෙන් තමන්ගේ පා තියෙන බව අවධානයෙන් අපි ඇවිදිනවා. ශරීරය ගැන හොඳ අවධානයෙන් නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඇවිදින බව සිහිපත් කරමින් ඇවිදිනවා. මෙහෙම ඇවිදිනකොට සතිමත් සමහරයගේ හිත ඉක්මනටම සමාධිමත් වෙනවා. අන්නේ හිත සමාධිමත් වෙනකොට ටිකෙන් ටික අපට පුළුවන් ඒත් එක්කම ඇවිදින ගමන් බුදුගුණ වඩන්න. පාදයක් තියෙනකොට අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු මේ ආදී වශයෙන් බුදුගුණ මෙනෙහි කරමින් අපට සක්මන් කරන්න පුළුවන්. තවත් එක ඉදිරියට ගිහිල්ලා එක බුදුගුණයක් දිගටම වඩන්න පුළුවන්. අරහං අරහං අරහං ආදී වශයෙන් වඩන්න පුළුවන්. ඒ වගේම අපට පුළුවන් සියලු සත්වෝ සුවපත්ත්වා කියලා. නිවසේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ගමේ සිටින සියලු සත්වෝ සුවපත් වෙත්වා. මේ වගේ ලෝකයටම අපට මෛත්‍රී වඩන්න පුළුවන් සක්මන් කරන ගම. ඒ අතර අපට ටිකෙන් ටික සක්මන් කරමින් අපට විදර්ශනා වඩන්නත් පුළුවන්. හිත ටික ටික සමාධිමත් වෙනකොට අපි බලනවා ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සංපස්සය අනිත්‍යයි, රූප සංඥා අනිත්‍යයි, රූප සංචේතන අනිත්‍යයි. මේ වගේ ස්කන්ධ පංචකයේහි අනිත්‍යතාවය අපට බලන්න පුළුවන්. පින්නතුනි මේ සක්මන් භාවනාව තුළ ඇති කරගන්නා වූ සමත විදර්ශනා දෙක බොහොම ශක්තිමත් කරුණක් කියන බව ධර්මයේ සඳහන් වෙනවා. ඇතැම් විට ඉඳගෙන අපි භාවනා කළ නැකිට පස්සේ සාමාන්‍යයෙන් අපි ප්‍රකෘති ලෝකයට ඇවිල්ලා සාමාන්‍ය විදිහට කටයුතු කරනවා. ඇවිදීම කියන එක අපේ දෛනික ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාවලියක්. මේ සාමාන්‍ය ක්‍රියාවලියටම අපට භාවනාව නිසිසේ එකතු කරගන්න පුළුවන් වුණොත් අපේ දවසට කරන හැම දෙයක්ම අපට භාවනාවක් ලෙස කරන්න පුළුවන්. එතකොට සක්මණෙන් හුරු වෙන භාවනාව gedara වැඩ පළ කරනකොට අතුපතු ගාමින් හැමදේනම සුවපත්ත්වා කියලා කරන්න පුළුවන්. නැත්තම් මරණ සතිය වඩමින් ජීවිතය අනියතයි, මරණය නියතයි ආදී වශයෙන් මෙනෙහි කරමින් කරන්න පුළුවන්. තවත් දුරටත් ඉදිරියට ගිහිලා ඔබ නිවසේ කටයුතු කරනකොට කනට ශබ්දයක් අහනකොට ඇහෙනකොට ඔබට හිතන්න පුළුවන් මේ ඇහෙන නිරුද්ධ වෙච්ච ශබ්දයක් මම මන ආයතනයෙන් මේ තේරුම් ගන්නෙ මනෝවිඤ්ඤාණයක් විදිහට කියලා හිතමින් කරන්න පුළුවන්. ගෙදර සින්දුවක් ඇහෙනකොට, ළමයෙක් කෑ ගහනකොට, උයන කෑමක සුවඳක් එනකොට, කෑමක් අනුභව කරනකොට, ශරීරයට මොකක් හරි හැප්පුණු වෙලාවක්, ගැටුණු අවස්ථාවක්, ඇහැට රූපයක් පේන අවස්ථාවක්, මේ හැම වෙලාවෙදිම අපට විදර්ශනා කරමින් ඒ කටයුතු කරන මට්ටමට තමන්ගේ දෛනික ජීවිතයේ සම්පූර්ණම සකසා ගන්නට පුළුවන්. ඒ නිසා අපි වඩාත්ම බුද්ධිමත්ව ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ විදර්ශනාවෙන් ජීවත් වෙන අවස්ථාවක්. ඒ නිසා ඇසට පේන හැම රූපයක් තුළම දකින්න මේවා දකින්න නිරුද්ධ වෙච්ච රූපයක් ඒක හටගෙන නිරුද්ධ වෙලා තියෙන කියලා දකින්න. ඒ වගේම ඒ දේ දකින මේ වර්තමාන මනසත් මේ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා ඒ වර්තමාන ස්ථිතියේ අනිත්‍යතාවයක් දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. මෙහෙම හිටියොත් පින්වතුනි එකාතකින් අපි ගෙදරක් වැඩ කරන ගමන්, දරුවන්ට උදව් කරගන්න ගමන්, දෙමව්පියන්ට උපස්ථාන කරන ගමන්, අධ්‍යාපනය ලබන ගමන් මේ හැම දෙයක්ම කරන්නේ අපි නිවන් මාගේ ගමන් කරමින් නිවනට සමීප වෙමින් දුකෙන් නිදහස් වෙමින් කියලා අපට ලොකු සැනසීමක් ඇති කරගන්න පුළුවන්. එතකොට අපට කවදාවත් ජීවිතේ කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. අනේ මං අහවලට මෙච්චර දේවල් කළා. ඒගොල්ලන් කිසිම කෙලෙහි ගුණයක් නැහැ. මේ ආදිවාසීන් අපි සඳහන් කරන අවස්ථා තියෙනවා. ඇයි ඒකට හේතුව? එහෙම අපි සඳහන් කරන හේතුව තමයි අපේ ආධ්‍යාත්මික දියුණුව අපි පසෙක දාලා කටයුතු කිරීම. නැත්තම් සිහියෙන් ක්‍රියාන කිරීම. අපි සතිමත් ඉන්නවා නම් පින්නතුනේ අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ භාවනාවත් එක්ක. ඒ කටයුතු කරන අතරේදී අපි ටිකෙන් ටික අවිද්‍යාව දුරු වෙන මාවතක හිටියා වෙනවා, නිවන් මාගේ ඉදිරියට ගමන් කළා වෙනවා. එනිසා මේ සතිමත් බව අපට පුහුණු කරන්න පුළුවන් සක්මන් භාවනාවක් විදියට මුලින් තමා ඇවිදින ඉරියව ගැන සිහියෙන් ඇවිදින්න පුළුවන්. ඊළඟට අපට පුළුවන් බුදුගුණ භාවනාදී භාවනාවක් වඩන්න, මෛත්‍රිය, අසුබය, මරණානුස්සතිය. ඊළඟට තවත් කෙනෙක් වඩාත්ම ශක්තිමත් නම් සමහර දක්ෂයෙක් ඉන්නවා ආනාපාන සතිය වුණත් ඇවිදින ඉරියව තුළ කිසියම් ප්‍රමාණයකට අපට කරන්න පුළුවන්. ඒක හැමදෙනාටම බැරි වුණත් සමහර දක්ෂ කෙනෙකුට පුළුවන් අවස්ථා තියෙනවා. ඒ මුල් පියවර ටික කරන්න. ආනාපාන සතියේ කයනුපස්සනාට අදාළ කොටස් ටික අපිට මේ තුලින් කිසියම් ප්‍රමාණයකට කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ආනාපාන සතියේටම හිත තියලා අපට අනිත්‍ය සංඥා මෙනෙහි කරමින් භාවනා කරන්න පුළුවන්. අපි මේ සඳහන් කළේ සක්මන් භාවනා පිළිබඳව ඉඳගෙන දිගට භාවනා කරලා හිත සමාධිමත් කරගන්න බැරි කෙනෙකුට සක්මන් භාවනා කොහොමද අපි ක්‍රමානුකූලව දියුණු කරගන්නේ කියලා. මේ පිළිබඳව තවත් අහන්න මොකුත් තියෙනවද? හොඳයි. ඊළඟට තවත් ප්‍රශ්න කීපයක් අහලා තිබුණා. එකක් තමයි නියම ධර්ම ගැන. මේ ලෝකයේ සිද්ධ වෙන කටයුතු පිළිබඳව ලෝක ක්‍රියාකාරීත්වයේ පිළිබඳව නියමයන් නැත්නම් ක්‍රමවේද පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. මොනවද ඒ? එකක් තමයි බීජ නියාමය. දැන් බුද්ධ කාලයේ සමහර අය හිතන් හිටියේ සබ්බේ පුබ්බේ කත හේතු කියලා. සියල්ලක්ම පෙර කර්මයෙන් සිද්ධ වෙනවා කියලා. සමහර අය හිතන් හිටියේ සියල්ලක්ම සිද්ධවන්නේ දෙවියන්ගේ කැමැත්තට කියලා. සමහර අය හිතන් හිටියේ සියල්ලක්ම අහම්බෙන් සිද්ධ වෙනවා කියලා. මෙන්න මේ පුබ්බේකට හේතුවාදයත් ඉස්සර නිර්මාණවාදයත් ඒ වගේම හේතු අපච්චතාවාදයත් කියන මේ තුනම බුදුදහමෙන් බැහැර කළ තියෙනවා. සියලක්ම කර්මයන් සිද්ධ වෙන්නේ කියලා නෑ. ඒ නිසා බුදුදහමෙන් පංච නියම ධර්මයක් සඳහන් කරනවා. නියම ධර්ම පිළිබඳව මොනවද ඒ? එකක් තමයි බීජ නියාමය. අපි යම්කිසි බීජයක් වැපරුවොත් ඊට අනුරූප වූ ඵලයක් තමයි ගහක් තමයි හැදෙන්නේ. මේක කර්මයෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි, මේක බීජ නියාමයේ කියන સિદ્ધාන්තය. ඊළඟට උතු නියාමය. ඒ ඒ කාලවලට අනුව ඍතු විපර්යාසයන් සිද්ධ වෙනවා. ඇතැම් කාලයකට රස්නෙයි, ඇතැම් කාලයකට සීතලයි, ඇතැම් කාලයකට වහිනවා. මේක කර්මයෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේකට කියන්නේ උතු නියාමය කියලා. ඊළඟට ධම්ම නියාමය. ලෝකෙ සිදුවන ධර්මතාවයන් තියෙනවා. යම් කිසි කෙනෙක් ඉපදුනොත් වයසට යනවා, මරණයටපත් වෙනවා. ගංගා පාළයට ගලාගෙන යනවා. මේ ඉර සඳ ආදී මේ ග්‍රහවස්තුන් ආදී තියෙනවා. මේව සැලකන්නේ ධම්ම නියාමයේ විදියට. ඊළඟ සඳහන් කරන චිත්ත නියාමය. අපේ හිත එක සිතුවිල්ලකට පස්සේ තව සිතුවිල්ලක් සිදුවෙන ක්‍රියාවලියක් තියෙනවා. මේක සිදුවෙන එක්තරා නියාම ධර්මයකට අනුව ඒකට කියන්නේ චිත්ත නියාමය කියලා. ඒක සිතේ තියෙන ලක්ෂණයක්. ඊළඟට කම්ම නියාමය. කර්මානුරූපව සිදුවන දේවලුත් තියෙනවා. අපේ සිත මුල් වෙලා යමක් කළොතින් ඒ සිතේ ස්වභාවයට අනුව විපාක විඳින මට්ටමක් තියෙනවා. එතකොට මේ පංච නියාම ධර්මයක් සඳහන් කළ තියෙන අතරේදී අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ නියාම ධර්ම පහ අතරින් එකක් නිතරම ප්‍රධාන වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ අනිත් නියාම ධර්ම එතන නැහැ කියලා. එක නියාම ධර්මයක් ප්‍රධාන වෙන අතරේදී තව නියාම ධර්මයකට උපකාරවත් වෙන්න පුළුවන්. එතකොට අපි කියමු කෙනෙක් වයසට ගිහිල්ලා මරණයටපත් වෙනවා. ඒක ධම්ම නියම අනුව සිද්ධ වෙන්නේ. ඒ අතරෙදී ඇතැමිට මරණාසන්න හේතුව කම නියමයට සම්බන්ධ හේතුවක් වෙන්න පුළුවන්. නැත්නම් ඍතු නියමයේ තුලින් ඍතු විපර්යාසයන් නිසා ඒ කෙනාගේ ජීවිතයට හානියක් වුණා වෙන්න පුළුවන්. නමුත් එයා වයසට ගිහිල්ලා ඒ මොහොතේ වෙන විට ධර්මානුරූපව ධම්ම නියමයට අනුරූප මරණයටපත් වෙන හිටිය කෙනෙක්. එනිසා මරණයටපත් වෙන හැම දිනෙකම කම්ම නියාමයෙන්ම මිය යනවා කියලා අපිට කියන්න බෑ. කර්මයේ තිබිද්දිත් සමහර අය ආයුෂ ඉවර වීමෙන් ධම්ම නියාමයේ යටතේ මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම බීජ නියාමයේ එක පැත්තකින් බීජ නියාමයේ ක්‍රියාත්මක වන අතරේදී ඇතැම් විට කෙනෙක් වගා කරනවා. ලොකු වීදමක් කළ වගාවක් කරනවා. ඔහු බීජ නියාමයේ අනුව බීජ ලැබුණහොට නමුත් ලොකු නියම් කාලයක් හරින් ස්වාභාවික උපද්‍රවයක් හරි උතු නියාමයකින් අරකට ලොකු හානියක් වෙන්නත් පුළුවන්. ඒ අතරෙදි මේ සියල්ලම සිදුවන පසුබිමේ කම්ම නියාමයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඇතැම් විට යම්කිසි කෙනෙකුගේ ධන හානියට කරපු ලොකු බලපෑමක් කර්මයක් විදියට බලපාලා මේකට හේතුණා වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ නියාම ධර්ම පිළිබඳව ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. බීජ නියාමයේ, උතු නියාමයේ, ධම නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියලා. එතකොට නියාම ධර්ම පිළිබඳව කාරණාමයයි. ඊළඟට කර්මයේ පිළිබඳව විස්තර කරන තැනදී කර්මෙහි කරුණු හතරක් දක්වනවා. ඒ තමයි ගති, උපදී, කාල සහ ප්‍රයෝග කියලා. මේ කරුණු හතර එක පැත්තකින් අකුසලයේ යටපත් කළ සම්පත් උදා කළ දෙන වෙලාවලුත් තියෙනවා. සමහර වෙලාවෙදී කුසලයේ යටපත් කළ විපත් ඇති කළ දෙන අවස්ථාත් තියෙනවා. මොනවද? ඒ තමයි කාල, ගති, උපදේශහ ප්‍රයෝග කියලා. දැන් අකුසලයේ ගත්තොතින් ඇතැමිට අකුසල විපාක විඳින අවස්ථාවේදී මේ කරුණු හතරෙන් අකුසලයේ යටපත් කරන්න පුළුවන්. දැන් අපි කියමු යම්කිසි කෙනෙක් කර්මානුරූපව දුප්පත් ගෙදරක ඉපදිලා ඉන්නවා. ඉපදිලා ඉන්න කෙනෙක් යාගේ උපදී රූප සම්පන්නිය හොඳට ලස්සනයි. ඒ නිසා යාට දුප්පත් ගෙදරක ඉපදුනාට ඉහළ තැනක රැකියාවක් ලැබෙන්න පුළුවන්. ඇතැමිට ඉහළ කෙනෙක් එක්ක විවාහ වෙන්න පුළුවන්. අවස්ථාව ලැබෙනවා රූප සම්පන්නිය නිසා. අර අකුසල යටපත් කළා උපදී තිය සම්පත්‍ය බඩපත් වෙලා. ඒ වගේම අකුසලයක් අපි බලමු ඊටාම දුප්පත් ගෙදරක ඉපදිච්ච කෙනෙක් ඉන්නම ඇතැමිට එයාට මුලදී අවාසිය සිදුවෙනවා. නමුත් කාලය අනුව ඒ කාලේ ඊටාම ශාස්ත්‍රීය කාලයක් වෙන්න පුළුවන්. ලෝකයා හුඟක් දිනු වෙන ගුණධම් දිනු වෙන කාලයක් වෙන්න පුළුවන්. අන්නේ කාලය සම්පත්‍ය බඩපත් වෙලා අර අකුසල විපාක යටපත් වෙලා මෙයාට කාලයෙන් ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. ඊපස්සේ ගතිය. ගතිය හැටියට ගත්තොතින් ඇතැම් විට එයා කර්මානුරූපව දුගත යන තැනක ඉපදෙලින්න පුළුවන්. හැබැයි ඉපදිලා හිටියත් ඒ තැනැත්තාට නොඑක් විදියෙහි සම්පත් යහපත් දේවල් ලැබෙන්නත් පුළුවන්. දැන් අපි කියමු කුරුල්ලෙක් විදියට ඉපදුනා. කුරුල්ලෙක් විදියට ඉපදුනාට කුරුල්ලාට පිහඹින්න පුළුවන්. දැන් අපට මිනිස්යන් වශයෙන් අපට එහෙ කියවන්නේ. නමුත් ඒ කුරුල්ලා තිරසංගත වුණත් ඒ සත්‍යයට අර ගතිය සම්පත්‍ය බාටපත් වෙලා උට අහසෙන් ඉක්මනින්ම යන්න පුළුවන්. ඊළඟ ප්‍රයෝග කියලා කියනවා. ප්‍රයෝගයක් නැත්නම් ප්‍රයෝගය කියන එක උත්සාහයෙන් කරන දේවල්. ඇතැමිට අකුසලෙන් නොයේ කවාසිදායේ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. නමුත් දැඩි ප්‍රයෝග සම්පත්තිය නිසා උත්සාහය නිසා ඒ අර සියල්ලක්ම ජය ගන්න වෙලාවලුත් තියෙනවා. විශේෂයෙන් බටහිර සහ යුරෝපීය අය කර්මයේ තරම් විශ්වාස නොකර එය උත්සාහයෙන් වැඩ කරනවා. තාම කාන්තාර ප්‍රදේශ මහන්සියල වගා කරනවා. එය කර්මෙන් වුණා කියලා බලවල ඉන්නේ නැහැ. එය දැඩි මහන්සියෙන් තාක්ෂණය දිනු කරලා මේ ජීවිතයේ කරන උත්සාහය ප්‍රතිඵල ලෙස ජීවිතේ ජය ගන්නවා. ලෝකෙට විශාල යහපතක් කරනවා ඉන්නවා. ඒ නිසා අපට පුළුවන් උපතින් කොයිතරම් අවාසිදායක තත්ත්වයන් තිබුණත් මහන්සියෙන් අකණ්ඩව වැඩ කරවතින් හොඳ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරවතින් බුද්ධිමත්ව වැඩ කළවතින් සත්පුරුෂ ධමක අපි ඉන්නවා නම් අපේ ඒ තියෙන අකුසල කර්ම ශක්තියෙන් යටපත් කරලා අර මහන්සියෙන් වැඩ කිරීම නිසා අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න පුළුවන්, ආර්ථිකයෙන් ඉදිරියට යන්න පුළුවන්, ලෝකෙට විශාල යහපතක් කරන්න පුළුවන්. අතීත කර්ම ශක්තියෙන් හි ආනිසංස නැතුණත් මේ ජීවිතයේ කරන ක්‍රියාවන් මේ ජීවිතයේම කර්මයක් බවට පත් වෙලා එහි ආනිසංස සමන්ට මේ ජීවිතයේම දැක ගන්න පුළුවන්. අපි මේ සඳහන් කළේ අකුසල කර්මයේ යටපත් කෙරෙන සම්පatti හතර ගැන. කාල සම්පatti, ගති සම්පatti, උපදි සම්පatti සහ ප්‍රයෝග සම්පatti කියන මේ හතර. මෙන්න මේ කරුණු හතරම විපත් බවට පත් වෙනවා. ඇතැම්මිට කුසලයෙන් ආනිසංස ලබා දීලා තියෙනවා. කුසලයේ යටපත් කරනවා මේ කරුණු හතරම විපත්ති බවට පත් වෙලා. මොනවද ඒ? ඇතැම්මිට හොඳ තැනක ඉපදෙලා ඉන්නවා. හොඳ නිවසක ඉපදෙලා ඉන්නවා. නමුත් කාලය විපත්තියක් ගෙන දෙනවා. ඉතාම නරක කාලයක්. එක්කෝ නියන් තියෙන කාලයක්, නැත්නම් ස්වාභාවික උපද්‍රව තියෙන කාලයක්, නැත්නම් යුද වාතාවරණ තියෙන කාලයක්. අර කර්මයන් යටපත් වෙනවා මේ කාලයේ විපත්තිය බවට පත් වෙලා. ඒකට කියනවා කුසල යටපත් කරන කාල විපත්ති කියලා. ඊළඟට ගති. ඇතැම් විට කෙනෙක් හොඳ තැනක ඉපදෙලා ඉන්නවා. සුගතියක ඉපදෙලා ඉන්නවා. අන්නේ ඉපදෙලා ඉන්න ස්වභාවය ඇතැම් විට ඒ තැනැත්තාට අයහපත වෙන පිණිස හේතු වෙනවලාල තියෙනවා. එයාගේ ගතිය එයාට අවාසිදායක තත්ත්වයක් වෙනවා නම් එයාගේ උපත අනේක විපත්තියක් හැටියට සඳහන් කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් හැටියට කියමු. දැන් යම් කිසි තැනක සත්වයන් කීප දෙනෙක් ඉන්නවා. සත්ව කීප දෙනෙකුත් ඉන්නවා. ඒ අතරේ මිනිසෙකුත් ඉන්නවා. ඇතැමෙන් අනිත් සත්වුන්ට හානියක් වෙන්නේ කෙනෙක් ඇවිල්ලා ඇතැමිට මේ මිනිස්යාගේ ජීවිතයට හානියක් කරන්න පුළුවන් කිසියම් හේතුවකින්. එතකොට අර උපත එයාට උපත කුසලයක් වුණාට ඒක ඔහුට අයහපතක් පිණිසත් වෙන්න පුළුවන්. ඇතැම්මිට කුසල කර්ම ශක්තියෙන් හොඳ තැනක ඉපදෙන්න පුළුවන්. ඇතැම්මිට තිරිසංගත උනත් ඒ තැනැත්තා හොඳ ස්ථානක ධනවත් ගෙදරක සුරතල් සතෙක් වෙල ඉපදෙන්න පුළුවන්. ඇතැම් විට සාමාන්‍ය නිවෙස්වල සත්තු සාමාන්‍ය විදියට හොඳට නිදහසේ ඉන්නවා. මේ සතාට හරි ඉපදෙච්ච ස්ථානය අනුව බොහොම හිර වෙල ඉන්නත් පුළුවන්. මේ වගේ අවස්ථා තියෙනවා. ඊළඟට උපදී විපතක් වෙන ආකාරය. ඇතැම් විට කුසලයෙන් ලැබපු මේ උපදී සම්පත්තියට විපතක් වෙනවා. අපි කියමු යම් කිසි පිරිසක් කැලයක් මැද යනවා. යනකොට එකෙක් හුඟක් ලස්සනයි. හොඳ ලස්සන කෙනෙක්. ඒ කැලේ මැදදී හොරු කණ්ඩායමකට අහුවෙනවා. අහුවෙලා අර සාමාන්‍ය ලස්සන අඩුවයි නිදහස් කරනවා. ලස්සනම කෙනා එයාව අරගන්නවා. අරගෙන යාගේ ජීවිතයට ඇතැම්ට හානියක් කරන්නත් පුළුවන්. අර කුසලයෙන් ලැබපු උපදී සම්පත්තියට විපතක් වෙච්ච අවස්ථාව. ඒ වගේම ප්‍රයෝග විපත්තිය. අපි උපතින් වාසිසාගත සත්‍යයන් රාශියක් ඇති කරගෙන තියෙනවා. ඇතැමිට රූප සම්පත්තිය, සුගතිය, ධනය, හොඳ වාසනාවන්ත දෙමෝපියන් මේ සියල්ලක්ම ලබාගෙන තියෙන අපි ඇතැමිට මේ ප්‍රයෝගය නිසා උත්සාහය නිසා ඒව අවශ්‍ය පැත්තට යොදා ගන්නවා. ඇතැමිට නරක මිත්‍රයන්ගේ ආශ්‍රයෙන්, මද්ද්‍රව්‍ය භාවිතෙන්, සූදුවට ඇබ්බැහිවීමෙන්, වැරදි චර්යාවලින් ඇතැමිට ලෙඩ හදාගෙන බොහෝ දුක් විඳින අවස්ථා තියෙනවා. ඒක එයා තමන්ගේම උත්සාහයෙන් කරගන්න දේවල් ජීවිතයට හානි කරගන්න එක. මෙන්න මේ වගේ කරුණු හතරක් තියෙනවා. එක පැත්තකින් අකුසලය යටපත් කරන සම්පatti වෙන්න පුළුවන්. ඒ සම්පatti හතරම කුසල යටපත් කරන විපatti හතරක් බවට පත් වෙනවා. මේ කරුණු ටික තමයි අද අහලා තියෙන ප්‍රශ්න. තවත් ඊට අදාළව අහන්න එහෙම තියෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහෝ පින් ස්වාමීන් වහන්සේට ඒ කරුණ පැහැදිලි කරාට මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි උපති සම්පත්තිය ගැන උදාහරණයකට ගත්තොත් සම්මාසෙ සඳහන් කරා ඒකම දැන් තමන්ගේ ඉහපත සහ අයාපතට හේතු වෙන විදිය. එතකොට අපි උදාහරණයක් ගත්තොත් අයාපත හෝ යහපත සිද්ධ වෙන්නේ තමන්ගේ යම් කිසි කර්මයක් අනුවද? ඒ කියන්නේ තමන් පෙර ආත්ම භවයක කරපු අකුසල කර්මයක් හින්දා ඒ අයහපත වෙන්න පුළුවන් සහ කුසල කර්මයක් හින්දා තමන්ට ඒ ලැබිච්ච සම්පත්තිය යහපතට හා අයහපතට හේතු වෙන්න පුළුවන්ද? ඒකද වෙන්නේ? අපිට ඒක ඒකාංශිකව කියන්න බැහැ. ඇතැම් විට ලොකු ධනයක් ලැබලා තිබුණා. යාගම චර්යාවලින් ඒවට විශාල හානියකුත් වෙනවා. එක පැතින් එක කර්මයෙන් සිද්ධ වෙන කර්මයෙන් ඒකට හේතු ටික හදලා දුන්න වෙනත් පුළුවන්. ඇතැම්ල කර්මයෙන් කිසිම බලපෑමක් නොවි මේ වෙලාවෙම තමන්ගේ තියෙන දුසිරිත හින්දා උනා වෙනත් පුළුවන්. ඒක අපිට ඇත්තෙන්ම අපි වගේ සාමාන්‍යයට සාමාන්‍යයෙන් කියන්න බෑ. ඒක බුදුවරයෙක්ම තමයි ඒක දකින්නේ. අපිට යම් විශ්වීයක අනුමානයක් කරලා හිතා ගන්න පුළුවන්. නමුත් ඒකාංශිකව අපිට මේකමයි හේතුව කියලා සම්පූර්ණ කර්මය ගැන සම්පූර්ණ අපට ඒක කියන්න අමාරුයි. බොහෝ විට මේකට හේතු වෙන්නේ තමන් ඇසුරු කරන අය. තමන්ගේ ජීවිතයේ ගමන් මඟ තීරණය කරන ප්‍රධාන සාධකය තමයි තමන් ඇසුරු කරන්නේ කවුද? ඒ අයගෙන් තමන් මොන වගේ දේවල් දහන්නේ? ඒ නිසා ජීවිතයේ දුගතිගාමී වෙන්න නම් අසාර්ථක වෙන්න නම් ප්‍රධානතම හේතුව අසත්පුරුෂ ශාස්ත්‍රයත් අසත් ධර්ම ශ්‍රවණයත්. යම් කිසි කෙනෙක් යහපත් වෙනවා නම් යහපත් වෙන හේතුව කල්‍යාණ මිත්‍රාශ්‍රයත් සත් ධර්ම ශ්‍රවණයත්. මේ ගමන් මගවල් දෙකේ කොයි පැත්තටද අපි යන්නේ කියන එක තීරණය කරන ප්‍රධාන සාධකය තමයි සිදු කරන අය. හොඳයි, අද අප ධර්ම දේශනාවට අදාළ ඉතුරු කරුණු ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපාද සාකච්ඡා කළේ රට්ඨපාල සූත්‍රය. රට්ඨපාල කුමාරයෙක් පැවිදි වෙලා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා රට්ඨපාල මහරහතන් වහන්සේ දා කෝරවි රජතුමාට සඳහන් කරපු කරුණු හතරයි අපි සඳහන් කළේ. උපනීයති ලෝකෝ අද්දෝ, මේ සත්‍යා නිරතුරුව මහලු බව කරා දිරහපත් වීම කරා යනවා. අත්තාන ලෝකෝ අනබිස්සරෝ, අපට අපේ ජීවිත ගැන ඉසුරුමත් බවක් අධිපති භාවයක් පාලනයක් අපට නැහැ. අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන්, සියලක්ම අපි අත්හැරලා යන්නට ඕන. ඌනෝ ලෝකෝ අතීතෝ තනාදාසෝ, ලෝකය නිතරම මදි කියන හැඟීමෙන් ඉන්නේ. මෙතන විස්තර වෙන ප්‍රධානතම පදය තමයි ලෝක කියන එක. ලෝක කිව්වම සාමාන්‍යයෙන් අපට මතක් වෙන්නේ මේ බාහිර තියෙන ලෝකය. නමුත් බුදුරජාණන් වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කරා මේ ලෝකය කියන්නේ මොකක්ද කියන එක. අවසාන වශයෙන් ලෝකය කියන්නේ අප විසින් අපේ මනසින් නිර්මාණය කරගෙන තියෙන ලෝකය. භාගතුන් වහන්සේ රෝහිතස සූත්‍රයේ දේශනා කරනවා ඉමස්මින් ඒව බ්‍යාමමත්තේ කලේබරේස සංඤ්ඤේමි ලෝකංච පඤ්ඤේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච කියලා. මේ බඹයක් පමණ වූ සංඥා සහිත වූ සිත සහිත වූ මේ කය තුළම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ කරන මාවතත් මා පනවමි කියලා එදා බුදු පියාණන් වහන්සේ රෝහිත කියන දිව්‍ය පුත්‍රයාට සඳහන් කළා. එතකොට අපි බාහිර ලෝකයක් හඳුනාගන්නේ අපේ මේ රූපාදී ස්කන්ධ පංචකය සහිත ලෝකෙන්. එතකොට අපේ කිසියම් ආකාරයකට කර්ම විපාක විදියට ඇස කන ආදී මේ ඉන්ද්‍රියවලට රූපාදී අරමුණු පතිත වෙන මුල් අවස්ථාව දුක්ඛ සත්‍ය ඒක උපේක්ෂා සාගත මට්ටමක්. මෙන්න මේ දුක්ඛ සත්‍ය හරියට නොදැන ගත්තොත් අපි ඒ දේ බාහිර තියෙන දෙයක් හැටියට බාහිරට ඇස යොමු කරනවා. බාහිරට ඇස යොමු කිරීම අවිද්‍යා භව තණ්හා නිසා. මේකෙන් අපි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ මගේ හැටියට මගේ ආත්මේ හැටියට ගන්නවා. එතකොට බාහිර නිරුද්ධ වෙච්ච රූපයක් අපි ඇතයි කියලා ගත්තට පස්සේ ඒක තාම තියෙන දෙයක් හැටියට ගත්තොත් මොකද වෙන්නේ? අන්න ඒ ලෝකයේ උපනීයති ලෝකෝ අද්දුවෝ. ඒ ගන්න ලෝකයේ දිරාපත් වෙන ටිකෙන් ටික. දිරාපත් වෙනකොට මොකද හිතෙන්නේ? මම දිරාපත් වෙනවා කියලා හිතෙන්නේ. දැන් මේ මොහොතේ නැති දෙයක් ඇතයි කියලා අරගෙන ඒ තුල හිත බැසගත්තට පස්සේ ඒ දෙයට එන සැප දුක් ටික මගේ හැටියට ගන්නවා. ඒ දේ දිරාපත් වෙනකොට මගේ දෙයක් හැටියට ගන්නවා. දුක හටගන්නේ මෙන්න මේ ආකාරයට. අත්තාන ලෝකෝ අනබිස්සරෝ කියන්නේ මෙන්න මේ තමා අවිද්‍යාවෙන් නිර්මාණය කරගත් ලෝකයේ තමන් කැමති විදිහට තියෙන්නේ නැහැ. මේ දේවල් වෙනස් වෙනවා. කැඩෙනවා බින්දෙනවා තමා කැමති විදිහට තියෙන්නේ. එතකොට මෙහෙම ගත්තු නිසා තමයි මේ මට්ටමටපත් උනේ. අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන් මෙහෙම අවිද්‍යාවෙන් ගත්තු දේවල් හැමදාම තමන්ට තියෙන්නේ ටිකෙන් ටික සමාත්තරලා යන සිද වෙනවා. අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන් ඒ විතරක් නෙවෙයි මේ තමා අවිද්‍යාවෙන් ගන්න මේ ලෝකය ගැන නිතරම මදී කියන හැඟීමෙන් ඉන්නේ. ඕනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ නිතරම මදී කියන හැඟීමෙන් තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. අපි දන්නවා කුඩා කාලේ පටන් අපි ආපු ගමන් මග කුඩා කාලේ අපි සෙල්ලම් බඩුවට ආසා කළා. ඊට පස්සේ ටිකෙන් ටික පාසලට ගිහිල්ලා පොත්පත් වලට ආසා කළා. විභාග වලින් ඉහළ ලකුණු ගන්න ආසා කළා. විභාග සමත් වන්න, සහතිකපත් එකතු කරන්න, උපාධි ලබා ගන්න ආසා කළා. ඊට පස්සේ ඉහළ රැකියා ගන්න, ඉහළම වැටුප් ගන්න අපි ආසා කළා. යාන වාහන ගන්න ආසා කළා. රැකියාව කාලයක් පවත්වා ගන්න උත්සාහ කළා. මේ අතර දරුවෝ ලබා ගත්තා. ඒ දරුවොත් අපේ ළඟම තියා ගන්න උත්සාහ කළා. මෙහෙම ඉන්නකොට ටිකෙන් ටික දරුවෝ ටික ඈතට ගියා, ඉගෙන ගන්න ගියා. කාලයකදී දරුවෝ විවාහ වෙලා ඈත් වුණා. තමන්ටම කියලා තිබෙන රැකියාව බොහොම ආදරෙන් අභිමාණයෙන් රැකපු රැකියාව ටිකෙන් ටික විශ්‍රාමයන සිද්ධ වුණා. ඒ අතර ටිකෙන් ටික තමන්ගේ නිවසේ උඩු මහලටවත් යන්න බැරි මට්ටමට ටිකෙන් ටික අපි අපේම ගෙදරම පල්ලෙහා තට්ටුවට සීමා වුණා. අපි හොඳට ඇවිද කියාගෙන හිටියා. අපි මේ බාහිර ලෝකයක් තුළ අපි සතුට වෙච්ච අපි ටිකෙන් ටික ඇවිද කියාගන්න බැරි වුණා. ඇඳට වැටෙන මට්ටමට එනවා අපි ටිකෙන් ටික. පින්නතුනේ මේ බාහිර අල්ලගෙන ඉන්න ලෝකේ ස්වභාවය මේක. අපි එන්න එනම සතුට වැඩි වෙන්න කියලා කටයුතු කළේ. අන්තිමට මොකද උනේ? එන්න එනම අපි ගමන් කළේ සතුට අඩු වෙන මාර්ගයක. ඇයි ඒකට හේතුව? අපි විශ්වාසය තියාගත්තේ භෞතික දේවල් වලින් සැපේ ලැබෙනවා. මුලින් හිතුව අපේ ශරීරයෙන් සැප ලැබේ කියලා. ඊට පස්සේ හිතුව ලැබපු අධ්‍යාපනයෙන් සැප ලැබේ කියලා. ඊට පස්සේ හිතුව රැකියාවෙන් සැප ලැබේ කියලා. ඊට පස්සේ හිතුව දරුවන්ගෙන් සැප ලැබේ කියලා. ඊට පස්සේ හිතුව ගේ දොර ඉඩකඩම් වලින් සැප ලැබේ කියලා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අතෘප්ති කරව තමාන්නේ දෙක පියාගන්න මට්ටමට එනවා. මේක තමයි අවිද්‍යාවෙන් ගොඩනගාගත්තු ලෝකයක් තුළ ජීවත් වෙන සත්‍යයකගේ ජීවන ගමන් මඟ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ ඇයි? මෙන්න මේ ගමන් මඟ අනිත් පැත්තට හරවන්න. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනි ඉන්න අය ඔක්කොම පැවිදි කරන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. ඔබ ගත කරන ගෘහස්ත ජීවිතය තුළ මිදගෙන ඔබට ධර්මයෙන් වෙනස් වෙන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? ධර්ම ශ්‍රවණය කළ සම්මාදිකී ලබන්න ලබන්න අපට මොකද වෙන්නේ? අපි දන්නවා ගෙදර ඉඳගෙනම මේ ධර්ම පුහුණු කරන්න පුළුවන් අපට. තමන්ගේ අම්මට තාත්තට සලකන එකෙන් පටන් අරන් දරුවන්ට මෛත්‍රියෙන් කැම බීම ටික සූදානම් කිරීම, තමන්ගේ ස්වාමි භාර්යාවන්ට මෛත්‍රියෙන් සැලකීම, වැඩිහිටියන්ට ඥාතීන්ට උදව්පකාර කිරීම, පූජනීය උතුමන්ට සැලකීම, පංචශීලයේ ආරක්ෂා කිරීම, මේ වගේ ගිහිල ටිකෙන් ටික මෛත්‍රී බහන වැඩිම, මේ කටයුතු අපි ටිකෙන් ටික කරනකොට මොකද වෙන්නේ පිනතුණි? සාමාන්‍ය ලෝකයේ අපේ අවසාන බලාපොරොත්තු විදියට අපි තියාගෙන ඉන්නවා නම් අපේ උපාධිය, දරුවන්, අපේ රූප සම්පත්තිය, අපේ නිවස, අපේ ඉඩකඩන් ටික, මේ දේවල් අපි අද හිතාගෙන ඉන්නවා නම් අපේ සතුටේ ඉහළම අංගය කියලා, අන්න ඒ ඉහළම අංගයට වඩා ඉහළම තැනක යම් සිද්ධියක් තමන් තියන ඔසවා තබන උත්සාහ කරනවා. මොකද්ද? ඒ තමයි තමන්ගේ සිත. ඒ තමයි මේ සද්ධර්මය. තමන් දන්නවා මේ පරිහරණය කරන දේවල් කවදාවත් අවසාන සතුට නෙවෙයි කියලා. ඒ හැම දෙයක්ම දුකෙන් කෙලවර වෙන දේවල් කියලා දන්නවා. දරුව කොච්චර හිටියත් කවදා හරි අඬ හරි ඒ දරුවා කාට හරි බාර දෙන්න වෙන බව දන්නවා. තමාරේ කියාවක් කළාට කවදා හරි රැකියාව විශ්වාසමනස සිදු වෙන බව දන්නවා. ඔබ හදාගත්තු ගෙදරින් කවදා හරි කැමති වුණත් නොවුණත් ඒ ගෙදර අත්හැරලා යන්න සිදු වෙනවා දන්නවා. ඔබේ ශරීරය කොච්චර ලස්සනට තිබුණත් ඒක දිරාපත් වෙලා අවසානයේදී මේ ශරීරය තමට අහිමි වෙන දෙයක් බව තමා කලින්ම දැනගන්නවා. මෙන්න මේක දැනගෙන නම් මොකද කරන්නේ? අර දේවල් වලට යුතුයකම් කරද්දී, දරුවන්ට, ඥාතීන්ට මේ ආදී දේවල් යුතුයකම් ඉටු කරද්දී තමා දැනගන්නව තමන්ට පිළිසරණක් තමම හදාගන්න. ඒ මොකද්ද? ඒ තමයි තමන්ගේ සිත දියුණු කිරීමේ වැඩපිළිවෙල. එක පැත්තකින් මෛත්‍රිය භාවනා වඩමින් කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරනවා. අනිත් පැත්තෙන් නිතරම මේ සිදුවන යථාර්ථය නුවණින් මෙනෙහි කරනවා. ඇස ආදී ඉන්ද්‍රිය, රූප ආදී අරමුණු, චක්කු විඥාන ආදී විඥානයන්, චක්කු සම්පස්සය ආදී ස්පර්ශයන්, චක්කු සම්පස්සය වේදනාදී වේදනාවන්, රූප සංඥා ආදී සංඥාවන්, රූප සංචේතන ආදී සංස්කාරයන්, මෙන්න මේවා හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා මේ අවබෝධය තුල තමා හිත තියාගෙන ඉන්නවා. පින්නතුනි, මේ රට්ටපාල වැනි කුමාරවරුන් මහා ධනස්කන්ධයක් දාලා පැවිදුනේ ඇයි? ඔබට හිතේ අර ලොකු පිරිසක් බුදුහාඳුරු හමු වෙන ගිය නිසා කියලා. සමහර විට ඔබට හිතේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය බොහොම ලස්සන නිසා කියලා, උන්වහන්සේගේ ගමන් විලාසය ලස්සන නිසා කියලා. ඇතැම් විට ඔබට හිතේ මේ අය පැවිදුනේ බුදුරජාණන් වහන්සේගේ ඉරිදි බල දැකලා කියලා. උන්වහන්සේ අහසින් ගමන් කළ නිසා, යමක මහා ප්‍රාතිහාර්ය පාපු නිසා, අනිත්‍යගේ සිත් ගැන බලන්න පුළුවන් නුවණක් තිබෙච්ච නිසා, මේ හේතු නිසා පැවිදුණා කියලා සමහරට ඔබට හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, සැබවින්ම මේ පැවිදුනේ දුක්ඛෝප නිසා සද්ධා කියපු විදියට. මෙන්න මේ දුක පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනාව අහලා තමයි මේ බොහෝ දෙනෙක් පැවිදුණේ. අන්නේ ශ්‍රද්ධාව නිසා ප්‍රමුදිත බව ඇති වෙනවා. ඒ ප්‍රමුදිත බව නිසා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතියෙන් සැපය ඇති වෙනවා. මේ මුළු ශරීරයේ සිට ඇතුළු මේ සමස්ත ජීවිතේ පුරාම මේ ආධ්‍යාත්මික සතුට, උදාර ප්‍රීතිය විනිවිද යනවා. අද අපි සතුටටපත් වෙන්නේ ගෙදර බඩමුට්ටු ටිකක් ලස්සනට තියලා. ඒ බඩමුට්ටු ටික කවුරු හරි වෙනස් කරගමම දුකටපත් වෙනවා. අද අපි සතුට වෙන කෑමක් කාලා, ඒ කෑම කාලේ පෑ ගන්න කෙනට ආයි බඩගිනි වෙනවා. අපි ඇතමිට නාල හොඳ ඇඳුමක් ඇඳන් ඉන්න වෙලාවේ සතුට වෙන්නේ. ඒ ඇඳුම දවස් අවසන් වෙද්දී යන්දු මයින් කරන්නේ සිද්ධ වෙනවා. ඒ අපිට සිද්ධ වෙනවා. අද අපි සතුට වෙන්නේ දරුවෝ හොඳට ඉගෙන ගන්න නිසා. ඒ ඉගෙනගත්තු දරුවාම කවදා හරි තමන්ට අහිමි වෙන බව තමා දන්නේ නැහැ. පින්නතුනි, මේ අද අපි ලබන සතුට හැම දෙයක්ම දුකකින් අවසන් වෙන ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපට දුකකින් අවසන් නොවන සතුටක් ලබා ගන්න මාර්ගය. අන්න ඒක තමයි ආධ්‍යාත්මික සතුට. මේ බාහිර දේවල් පරිහරණය කරන ගමන් හැකිතාග දුරට තමාගේ ලෝභය අඩු වෙන විදියට පරිත්‍යාගශීලීත්වය දිනු කරන්න, ද්වේෂය අඩු වෙන විදියට මෛත්‍රිය පුහුණු කරන්න, අවිද්‍යාව දුර වෙන ආකාරයට නිරතුරුව මේ දර්ශනය දකින්න, හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන මේ ලෝකය දකින්න. මුලින්ම මේ ඇස කන ආදී ඉන්ද්‍රිය ඇති වුණා. එහි දීස්කන්ධ පංචකයක් හටගත්තා අතීත කර්ම විපාක විදියට. ආහාරය ආදී හේතු නිසා රූපය හටගත්තා. ස්පර්ශ නිසා වේදනාව හටගත්තා. ස්පර්ශ නිසාම සංඥාවක් හටගත්තා. නාම රූප නිසා විඥානය හටගත්තා. ස්පර්ශය නිසා සංස්කාර හටගත්තා. මේ හටගත්තා වූ මූලික වශයෙන් ස්කන්ධ පංචකය නැත්තම් දුක් සත්‍ය කියන මේ යථාර්ථය නොදැනීම නිසා නැවත ඒ පහම අවිද්‍යාවෙන් ඔසවා තියලා රූප උපාදාන ස්කන්ධ, වේදනා උපාදාන ස්කන්ධ ආදී පංච උපාදාන ස්කන්ධයක් නිර්මාණය කරගන්න ලෝකෙක අපි මේ ඉන්නේ. අන්න ඒ ලෝකයයි උපනීයති ලෝකෝ අද්දුව කියලා කියන්නේ. අන්න ඒ ලෝකය තමයි වැය වෙලා යන්නේ. අවිද්‍යාවෙන් ගත්තු නිසා මේ දිරාපත් උනේ. අවිද්‍යාවෙන් නොගත්තොත් පින්නතුනේ එදාට අපි දිරාපත් වෙන්නේ නැහැ. අන්න ඒ අවිද්‍යාවෙන් ගත්තු ලෝකයයි අත්තාන ලෝකෝ අනිබිස්සරෝ කියන අන්න ඒ ලෝකයට තමන්ට අභිෂේක කරන්න බැරි, අධිපති බවක් තියාගන්න බැරි. අස්සකෝ ලෝකෝ සම්මන් පහයි ගමනියන් කියලා කියන්නේ මෙන්න මේ අවිද්‍යාවෙන් ඔසවාගත්තු පංච උපාදානස්කන්ධ පංචකය සහිත ලෝකයයි අපට අත්හැරලා යන සිද්ධ වෙන්නේ. ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ. නිතරම මදී කියන හැඟීමෙන් කොච්චර ලැබුණත් තෘප්තියක් නැති ජීවිතයක් ගත කරන්නේ මේ අවිද්‍යාවෙන් ගත්තු පංච උපාදානස්කන්ධ ලෝකයයි. අපි අවිද්‍යාවෙන් දුර වුණොත් පින්නතුනි එදාට අපට දිරාපත් වෙන දෙයක් නැහැ. එදාට අපට මගේ කියලා ගන්න දෙයක් නැහැ. එදාට අපට අත්හරින දෙයක් නැහැ. එදාට අපට තවත් උපයා ගන්න දෙයක් නැහැ. අපි ඊටම තෘප්තිමත් විදියට යථාලාව සන්තුට්ටියෙන් මේ මොහොතේ තියෙන දේෙන් යැපිලා අපි ඊටම තෘප්තිමත් සතුට සහගත ජීවිතයක් ගත කරනවා. ඉතින් මෙන්න මේ ජීවිතය පිනතුන අපට ගත කරන්න පුළුවන්. ඔබට පුළුවන් ඒක. ඔබ කවුරුවත් ප්‍රමාද නැහැ. ඔබට මේ සද්ධර්මය ඇහෙනවා නම් ඒ නිවස ඉඳගෙනම ඔබේ නිවස මිනිස් ලෝකයක්, දිව්‍ය ලෝකයක්, බඹලොවක් විතරක් නෙවෙයි. ඔබේ නිවස ඔබට දෙවුරම් විහාරයක් කරගන්න පුළුවන්. ඔබේ නිවස ධර්මයේ හැසිරෙන අයගෙන් අසපුවක් කරගන්න පුළුවන් ඔබට. ඔබේ නිවස භාවනා මධ්‍යස්ථානයක් කරගන්න පුළුවන්. දානශාලාවක් කරගන්න පුළුවන්. ඔබේ නිවස බුද්ධ මන්දිරයක් කරගන්න පුළුවන්. ඒ සඳහා ඔබට ධර්මයේ හේතු වෙනවා. ඒ සඳහා ඔබට කල්යාණ මිත්‍රාශ්‍රය උපකාරවත් වෙනවා. ඔබ රකින්න ගුණධම් අඛණ්ඩ විදිහට රැගෙන යන්න. විශේෂයෙන්ම පංචශීලයේ නිරතුරු ආරක්ෂා කරන්න. මෙවැනි ඉතාම වෙසනකාරී අවස්ථාවකදී අපට තියෙන එකම රැකවරණය සද්ධර්මය. එක අතකින් දානය පුරුදු කරන්න, අනිත් අතින් පංචශීලය රකින්න, මෛත්‍රිය වඩන්න, නිරතුරුව වෙනත් කෙනෙකුට පිටක් වෙන්න බලාගෙන ඉන්න. අපේ ජීවිත කොයි මොහොතේ අපට අහිමි වෙද දන්නේ නැහැ. ජීවිතය අහිමි වෙන එක නෙමෙයි ප්‍රශ්නේ පින්නතුනි. ඒ ජීවිතයෙන් පස්සේ අපි ලබන නව ජීවිතය කුමන තැනකට යනවාද කියන කාරණේ. අන්න ඒ සුගතියක් කරගන්න අපි නිතර කටයුතු කරන්නට ඕන. මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්න නම් මෙලොවම ජීවිතය සුගතියක් වෙන විදිහට ජීවත් වෙන්නට ඕන. මේ ගත කරන ජීවිතය නිතරම ධාර්මිකව ගත කරන්න, මරණයෙන් මතු ජීවිතයත් මෙලෙසම ධර්මය රකින්න පුළුවන් වාතාවරණයක්, පරිසරයක් සකස් වෙන තැනක සුගතියක උපතක් ලබන්නට නිරතුරුව ප්‍රාර්ථනා කරන්න. අපට හොඳෙක් සුගතියක් ලැබීම විතර ප්‍රමාණවත් නැහැ පින්නතුනි. පින්කම් කරන අපි නිරතුරුව ප්‍රාර්ථනා කරන්නට ඕන. ඊළඟ භවය ධර්මයේ රකින්න පුළුවන් තැනක, කල්යාණ මිත්‍රයන් ඉන්න තැනක සුගතියක් ලබන්නට අප ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ ප්‍රාර්ථනාව තින අතරේදී මේ ජීවිතය තුළ ලැබෙච්ච මේ අවස්ථාව, මේ උතුම් සම්බුද්ධ ශාසනයේ මොහොතක්වත් ගිලිහි නොයනට, අපතේ නොයනට උපරිම ලෙස මෛත්‍රිය වඩන කාලපරාසය දීර්ඝ කරගන්න. උපරිම ලෙස අනිත්‍ය සංඥා වඩන. ඇසඩකින් රූපයක් පාසාම තමා මේ දකින්නේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක්, නිරුද්ධ වෙච්ච රූපයක්, නිරුද්ධ වෙච්ච ඇසක් මේ මනසින් දකින්නේ කියලා දකින්න දක්ෂ වෙන්න. කනට ඇසෙන හැම ශබ්දයක් පාසාම ඔබ දක්ෂ වෙන්න. මේ ශබ්දය අහන අවස්ථාවේදී, තේරුම් ගන්න අවස්ථාවේදී නිරුද්ධ වෙච්ච කනක් සහ ශබ්දයක් සෝත විඥානයක් ලෝකයකයි තමා මේක හඳුනාගන්නේ කියලා. හැම වෙලාවෙම මනස පැත්තෙන් ඉඳගෙන මේක දකින්න. ඒ අතරේ අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේහි සමුදේවය බලමින් අපි ඉන්නකොට නව ස්කන්ධ පංචකයට, උපාදාන ස්කන්ධ පංචකයට ඉඩක් දෙන්නේ නැහැ. අපේ ස්කන්ධ පංචකයේ අපචයට යනවා. පංච උපාදාන ස්කන්ධයේ අපචයට වැයවීමට යනවා. අනුත්පාද නිරෝධයට යනවා. ඒ අනුත්පාද නිරෝධය තුලයි පින්නතුනේ අපට නියම සැනසීම, සහනය, සතුට තියෙන්නේ. ඉතින් මේ දහමගේ ඉදිරියට යන්නට අපි දිනෙන් උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රටපාල ස්වාමීන් වහන්සේ මේ කරුණු හතර කෝරාවේ රජතුමාට සඳහන් කරාට පස්සේ ඔහු බෙහෙවින්ම සතුටටපත් වුණා. මේ ස්වාමීන් වහන්සේ පැවිදි වෙන හේතු වෙච්ච කරුණු හතර මේ සඳහන් කළේ, මා නිරතුරුව වයසට යන කෙනෙක්. මට මාව පාලනය කරගන්න බෑ. සියලක මාතරල යනට ඕන. තෘෂ්ණාව කවදාවත් පිරෙන්නේ නෑ. අන්න ඒ නිසා මා කලින්ම මේ ගෘහස්ථ ජීවිතය අතහැරලා භද්‍ර යෞවනයේදීම මහත් වූ ධනස්කන්ධයක් අත්හැරලා පැවිදුණු බව රජතුමාට සඳහන් කළා. කෝරාවේ රජතුමා ස්වාමීන් වහන්සේගේ මේ කරුණ පැහැදිලි කිරීමෙන් බෙහෙවින්ම සතුටටපත් වුණා කියලා සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් අද අපි සාකච්ඡා කළේ මජ්ඣිම නිකායේහි මජ්ඣිම 50කේන රට්ඨපාල කියන සූත්‍රය. ඉතින් මේ සූත්‍රයෙන් මේ ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ තියෙන මේ ජීවිත අවබෝධය අපේ ජීවිතයට ජීවිත අවබෝධයක් බවට පත් කරගෙන අපේ ජීවිතය මේ ධහමෙන් ආලෝකවත් කරගන්නට උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ ධහමල බලයෙන් අප නමින් මිය ගිය ඥාතිහුද මේ පිණින් සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. තවත් ප්‍රශ්නයක් අහන්න තියෙනවද? ඔව් අහන්න. අවසරයි ස්වාමීන් වහන්ස. මුලින්ම සමා වෙනවා, මම මේ වැඩ කරන ගමන් ඉන්නේ බාහිර ශබ්දයක් ඇසුනොත් සමා වෙන්න කියලා. හොඳයි. ස්වාමීන් වහන්ස දැන් කර්මයේ පිළිබඳ ගෞන්සිය සඳහන් කරා. එතකොට අපි දැන් රූපය නිරුද්ධ මුල් අවස්ථාවේදීම නිරුද්ධ වන රූපය ඒක අපි අනාත්ම වශයෙන් බැලුවාම අපිට මේ කර්මයේදී ඒ දැන් අපිට ඇත්තටම මේ අනාත්ම රූපේ එන්නේ අපිට කර්මෙන් ලැබිච්ච ප්‍රසාද රූපේ නිසා. එතකොට ඒ දැන් මේ මේ ඒ අනාත්ම රූපේ ඒ විදිහට මේවත නොකොට මේ ප්‍රසාද රූපේ වෙනස් වෙන්න පුළුවන් ස්වාමී. ප්‍රසාද රූපය නව කර්මය බඩපත් වෙලා වඩාත්ම ඉහළ ආනිසංස ලැබෙනවා ඊළඟ මොහොතේ. ඊළඟ මොහොතේ ලැබෙන සම්පූර්ණම ධර්මය ලැබෙන්න ධර්මයට අදාළ කරුණු ටික තමයි සම්බන්ධ වෙනවා. ඒක එහෙම සිහිපත් කරනකොට ඊළඟට අප්‍රිය රූප පේනවා කියන කතාවක් වෙන්නේ නැහැ. නියම දර්ශනෙන්නේ ඉහළම දර්ශනයක මේ නෙවෙයි. දර්ශනෙට ආවට පස්සේ ඔබ ඉහළම වඩන්නේ මෛත්‍රිය. මේ අනිත් සංඥා වඩන්නේ. ඒකම ප්‍රබල කුසලයක් වෙලා ඊළඟටත් ඔබට ලැබෙන්නේ ඇතැම් විට සාමාන්‍ය දේවල් නෙවෙයි ඊළඟට ලැබෙන්නේ. ඉහළම සත්පුරු ශාස්ත්‍රය, කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය මේ ආදී හේතු ටිකට ඔබේ වටා පිටාව සකස් වෙනවා. අර කුසල කර්මයේම නව කර්මයක් බඩපත් වෙනවා. එහෙමයි සනස්. ඒකම ඒකටම සම්බන්ධ කරන සංසානංශ දැන් ඒ අපිට මුල් අවස්ථාවේදී ලැබුණ රූපේ අපි නිමිති වශයෙන් අරගෙන නොගෙන අපි අනිමිත්ත වශයෙන් අපි ඒක මේව කරනකොට එතකොට අපිට බාහිර ලෝකයක් කියලා පේන්නේ නැහැ. එතකොට ඒ අපිට දැන් ඒ අවස්ථාවේදී ඔකට අනාගතයේට විඳින්න තියෙන කර්ම අහෝසි වෙනවා සමගම එතකොට දැන් ඒ මුල් අවස්ථාවේ ඉන්නකොට එයාට දුගතිය කරා ගෙනෙනවා නොගෙන يعني කරගෙන දුගතියට ඇදගෙන යන්නේ නැහැ කියලා සහතිකයක් තියෙන කොහොමද සවන්නද එතන පැහැදිලි කරන්න පුළුවන්. මේ අවබෝධය නිසාම තමයි අපිට ගෙන් ටික අපේ සකය දීටි ආදී සංයෝජන දුර වෙන්නේ. එතකොට සංයෝජන ධර්ම දුර වෙන ප්‍රමාණයට කර්මේශය වෙනවා. කර්මේශය වෙනවා කියන්නේ මොකද්ද? අතීතී අපට දුගතිගාමි වෙන කර්ම තියෙනවා නම් මේ සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම ක්‍රමයෙන් දුර වෙනකොට එපමණට අර අතීතයෙන් දුගතියට යන තියෙන කර්ම දුර වෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් මේ මගේ ඉදිරියට යනකොට කාමරාග, ද්වේෂය ආදී නැත්තම් පටිඝ ආදී සංයෝජන දුර වෙනකොට මුළු කාම ලෝකෙටම නොයන විදියට තමන්ගේ තියෙන කර්මශය වෙනවා. ඊළඟට නැවත භවයටම නොයන විදියට රූප රාග අරූප රාග ආදී සංයෝජන අනුපිළිවෙලින් අවිද්‍යාව දුර වෙන මට්ටමටම ගමන් මගේ ඉදිරියට යනවා. ඒක තමන්ගේ ආධ්‍යාත්ම දියුණුවත් එක්ක ක්‍රමානුකූලව සිදුවන ක්‍රියාවලියක්. ඉතින් ඒක තමන් දිනු වෙන ප්‍රමාණයට තමන්ට තේරුම් ගන්න පුළුවන් ඇත්තෙන්ම. අපි ප්‍රශ්න නොහපු අයටත් දෙමු අවස්ථාවේ. ප්‍රශ්න අහපු අය පොඩ්ඩක් ඉන්න. අනිත් අයටත් මේක අවස්ථාවක් දෙන්න. හොඳයි. අවසරයි හම්දුරනේ. ඇත්තටම පටිච්ච සමුප්පාදයත් එක්ක ගලපනකොට හම්දුනේ අතීත විපාක සහ කර්ම වශයෙන් සකස් කරනේ හම්දුනේ දැන් වර්තමාන. එක පැත්තකින් මෙහෙමයි, දැන් අපි දැනගන්න ඕන අපි නිතරම බලන්නේ නිරුද්ධ වෙච්ච අතීතයනේ. ඒතර අතීත ස්කන්ධ පංචකේ හටගන්න හේතු ටික අපි මුලින් දකිනවා. දකිනකොට අපි දකිනවා දැන් තමන්ගේ ස්කන්ධ පංචකේ මුලින්ම ලැබිච්ච අත්දැකීමට හේතුව අවිද්‍යාදී හේතු තියෙනවා, කර්ම තෘෂ්ණාදී හේතු තියෙනවා. ඒ හේතු ටික අතරේදී වර්තමාන හේතු විදියට ආහාර ස්පර්ශ ආදී හේතුත් තියෙනවා. ඒ හේතු සම්බන්ධය අපි මුලදී දකිනවා විදර්ශනා භාවනාවක් වශයෙන්. එතකොට ඒ හේතුඵල සම්බන්ධය දකිනකොට වෙන්නේ අනාගතයේට නව කර්ම සකස් කරනකොට අවිජ්ජාපච්ච සංඛාරා කියන ඒ හේතුඵල ධමෙහි සංසාර චක්‍රය යන හේතු ටික ක්‍රමෙන් අඩු වෙනවා. අඩු වෙමින් එතකොට අපි දකින්නේ මේ මොහොතේ අපි ගන්න රූපයක් තියෙනවා නම් මේ මොහොතේ ඔබ ඉදිරියේ දකින රූපයක් තියෙනවා නම් ඒකට හේතුනේ අවිද්‍යාව කියලා දන්නවා. අන්නේ අවිද්‍යාව කියලා දකිනීමත් එක්කම වෙන්නේ මොකද්ද? අවිද්‍යාව ක්‍රමානුකූලව දුරු වෙනවා. එතකොට අවිද්‍යාසගතව හටගන්නා සංස්කාර ක්‍රමෙන් අඩු වෙලා ඊළඟට විද්‍යාසගතව හටගන්නා වූ සංඥා සංඛාර දිනු වෙලා ක්‍රමානුකූලව කර්මක්ෂේ වීමේ ගමන්මකට අපි යනවා. ඒක තමයි සඳහන් කරන්නේ ද්විතීයකම සූත්‍රයේ අතිවේකේ කම්මං අකානසුකං අකානසුක විපාකං කම්මක්ඛයය සංවත්තති. මේ ස්කන්ධ ධාතු ආයතන ආදීෙහි අනිත්‍ය ආදී මෙනෙහි කිරීමෙන් ඒ සිද්ධ කරන කර්ම සංස්කාර ඒව ප්‍රයෝගාවි සංඛාර විදිහට සැලකන්නේ අන්න ඒ සංස්කාර කර්මේශය කරන්නට නැත්නම් විශේෂයෙන්ම අපාගත වීමට හේතු වන නව කර්ම දුරු කිරීම තමයි මේකද සිද්ධ කරන්නේ. එහෙම ගිහිල්ලා ඉදිරියට යනකොට නවත සුගතියකට හෝ නොයන මට්ටමට සුදු කර්මයක් දුරු වෙන මට්ටමට අපේ හිතේ ප්‍රබල ලෙසම විදර්ශනා කුසලය දිනු වෙනවා. හොඳයි, තරන් සර්. වෙනත් ප්‍රශ්න අහන්න ඉන්නවද? කලින් ප්‍රශ්න අහන්න බැරි වෙච්ච අය අහන්නකෝ, එතකොට එයාටත් අවස්ථාවක් ලැබෙනවනේ. හොඳයි, තව අහන්න තියෙනවද කාට හරි? එහෙනම් දැනට තියෙන ප්‍රශ්න ඉතුරු වේවි හැමුණොත් තමන් තියාගෙන සටහන් කරගෙන යට දැනුම් දෙන්න පුළුවන් විදියට දැනුම් දෙන්න යය ලිඛිතව. එතකොට අපට ඒ කරුණුත් පැහැදිලි වෙන විදියට ඉදිරි සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කරන්න පුළුවන් අද කළා වගේ. හොඳයි, එහෙනම් හැමදෙනාටම බොහොම පිං තෙරුවන් සරණයි. අද විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනා කරන්නට ඕන අපේ ශ්‍රී ලංකාවේහි ඉතින් බොහෝ දෙනෙක් මේ අවස්ථාවේ මරණයට පත් වෙනවා අපි දන්නවා. ඉතින් ඒ හැම දිනාටම අපි දිනපතාම පුණ්‍යානුමෝදනා කරනවා. අපිට පුළුවන් අයට නම් සඳහන් කළම අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි, ලෝකේ බොහෝ තැන්වල මේ කාලයේ පසුගිය අවුරුදු 230ම බොහෝ දෙනාක් මිය ගියා. ඉතින් අපි හැම දිනා කෙරෙහිම මෛත්‍රී සාගතව පිළම්පසාදිය දාන ආදිය පූජා කරලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. තෙන් විශේෂයෙන්ම මේ දිනවල අපේ හිතවත් මහත්ය කෙනෙක්ගේ මෑණි කෙනෙක් ශ්‍රී ලංකාවේදී මිය ගියා. ඉතින් ඒ මෑණියන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ වැඩසටහනට සහභාගී වෙන එංගලන්තයේ වාසය කරන අපේ සමිත ගුරුගේ මහත්මයාගේ ආදරණීය මෑණියන් ශ්‍රී ලංකාවේදී මිය ගියා. ඉතින් මෙතුමා බොහෝ කාලයක් තිස්සේ ස්වාමීන් වහන්සේට උපකාර කරන ධර්මයේ හැසිරෙන මහත්මයෙක්, එංගලන්තයේ හෙලස්ටර් බෞද්ධ විහාරයේ විහාරස්ථානයේ සභාපති දෝරයන් ධර්මෙන් කාලයක් ලොකු සේවයක් කළා. ඒ සිද්ධ කරපු සියලු ගුණධම් පින්දහමල බලයනොත් අපේ ජීවිත කාලයේ සිද්ධ කර සියලු කුසල දහමල බලයනොත් ඔබ අප හැමදෙනාම කරන්න ආවෝ සියලු පින්කමල බලයනොත් අද විශේෂයෙන් මේ සිද්ධ කළා උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්ම ආනිසංස බලයනොත් ඒ පින්වත් මෑණියන්ට සුගතියක්ම සැලසේවා, අවසානයේදී උතුම් මොණිවණින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි, මේ රස කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් රැකදෙත්වා කියන පැතුමෙන් දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පුණ දහමල බලයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොවස්සෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනය සැලසේවා. සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙත සැන සිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැන සිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැන සිල්ල හිමිගත් මග ගැනීමය. හැම දෙනාටම තෙරුවන් සරණයි. බොහෝ වටින්නා ධර්ම කරුණු රාශියක් පහදා දුන් අපේ ගෞරවනීය සීමාත් හාමුදුරුවන්ට ඉතාමත් පිංතු වේවායි පැති සිටින් ප්‍රාර්ථනා කරමු. නිතර ඇසීමට නොලැබෙන ගැඹුරු ධර්ම කරුණු මනාව පැහැදිලි කරමින් දේශනා කළ ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෞද්ධයකින් මේ ගෞරවණීය සසරින් නිතර වීමට මේ සියලු පින් උපකාර වේවා. තව තවත් මේ වගේ ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. හාමුදුරුවන්ගේ අම්මාටත් මේ පින් බලය නිදුක් නිරෝගීව තව කාලයක්ම මේ ධර්මය ඇසීමට පින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි.